ගෞරවයෙන් පිළිගනු ලබනවා. අපි පූජනීය ගලිකමුවේ ඥානදීප හාමුදුරුවන් වහන්සේට ආරාධනා කරනවා දේශනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මසවන කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දිනෙකම සිත්නෙත් අසපුව ඉරිදා ධර්මදේශනාවත් එක්ක බොහෝම සද්ධාවෙන් එකතු වෙච්ච වෙලාව. අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වයේ කෑගල්ල පල්ලේ කරඬුපන මුත්තෙට්ටු හේන අංක ඒ 23 නිවසේ පදිංචි W.P. සුනිල් රත්න, W.G. කුසුමාවති, W.P. සුමේද සුනිල් රත්න, එවැගේම A.S.P. පත්මකුමාර, W.P. ජීවනී සුනිල් රත්න කියන මේ හැම දෙනාම එකතු වෙලා දායකත්වය දරනවා. තී හැම දෙනාටමත්, ඔබ හැම දෙනාටමත්, නෙත්කාරී මණ්ඩලයේ සියලු දෙනාටමත්, ධර්මශ්‍රවණය කරන ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද දවසේ අපි විමසලා බලමු මේ මාර බලවේගය පිළිබඳව. මාරයා කියලා කියන්නේ කාම ලෝකයේ අධිපති භාවයේ දරන අය අතරින් අග්‍රම පුද්ගලයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට හේතුණා. මාරයා කියන්නේ බොහොම බලසම්පන්න කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාම ලෝකේ. කාම ලෝකේ කියලා කියන්නේ ඇහැට පේන ප්‍රියමනාප රූප, කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස කියන මේ පංචකාම අරමුණු ඔස්සේ ඒව තුළින්ම සතුට, සොම්නස, සැපය හොය හොයා ජීවත් වෙන සත්වයන් ජීවත් වෙන ලෝකවලට කියන කාම ලෝක. ඔවුන් පංච කාමයන් තුළ තමයි සතුට හොයන්නේ, සැපේ හොයන්නේ, සොම්නස හොයන්නේ. මේ කාම ලෝකවල ජීවත් වෙන මේ සත්වයන් මේ පංච කාමයන් එක්ක බැඳී යන්නේ මාරයාට. බුදුරජාණන් වහන්සේ මේ කාම ලෝක පෙන්නනවා දිව්‍ය ලෝක හයක් තියෙනවා. චාතු මහරාජික, තාවතින්සේ, යාමේ, තුසිතය, නිම්මාන් රති, පරිනිම්මිත වසවර්ති, මේ විදිහට සදෙව්ලොවක් ගැන බුද්ධ දේශනාවේ තියෙනවා. මේ දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරු මාරයාගේ මිදිච්ච පිරිසක් නෙමෙයි. ඒ අයත් මාර වසඟේම ඉන්න පිරිසක්. දිව්‍ය ලෝකවල තියෙන්නේ පංචකාම සැප සම්පත්මයි. ඊළඟට මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සුයෝ මාර වසඟේට ලක් වෙච්ච පිරිසක්. සතර අපායගත සත්. ඔබට හිතෙන්න පුළුවන් අපාය වැටුණාට පස්සේ අනේ ඉතින් දුක් විඳිනවනේ. මේ නිරේ වැටිච්ච කෙනෙකුට ආයි ඉතින් මාරයට අහු වෙන දෙයක්. මිදෙලා නිවන කරා යන ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා මේ ලෝක සත්වයන්ට දේශනා කරන්නේ. ඒ නිසා පින්වතුනි, මේ මාර වසගේ මිදෙන ආකාරය ගැන බොහොම ලස්සනට බුද්ධ දේශනාවල සඳහන් වෙලා තියෙනවා. අපි ඒ කාරණා ටිකක් එකින් එක විමසලා බලමු. ඒ අතර ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියනකොට ඔබට මතක් වෙන්නේ දස බිම්බරක් මාර සේනාව පරාජය කරලා. මේ මාර සේනාවන් පරාජය කරලා නේද අපේ බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ. අපි කියනවා ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ, අහෝසි මාරස්ස පරාජයෝහි. උග්ගෝසයමි කරමින් අපි ගාථා තුළින් බුදුගුණ සිහි කරලා අපි අධිෂ්ඨාන කරන. පින්වතුනි, මේ මාර පරාජය ගැන බොහොම ලස්සන කරුණු ටිකක් ධර්මයේ සඳහන් වෙලා තියෙන. මාරයා කියන්නේ කාම ලෝකයේ අධිපති භාවයේ දරන කෙනා. අපි ඉස්සලා ටිකක් මාරයා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගම්. මාරයා අපි හිතමු කෙනෙක් පින් කරනවා. එයා පින් කරලා එයා ප්‍රාර්ථනා කරන්නේ අනේ මට දිව්‍ය ලෝකෙ උපදින්න ලැබේවා, එක්කෝ මට රජකම් කරන්න ලැබේවා, මට සිටු තනතුරක් ලැබේවා, මට විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකා අන්නේ වගේ සිටුවරු වෙලා බොහොම ලස්සන්ට ඉපදිලා උපභෝග බෞභෝග සම්පත් ඔය වගේ අපි බොහෝම ලස්සනට මේ පංචකාමයන් තුළ ඉහළම සැප සම්පත් ගැන මවාගත් ප්‍රාර්ථනාවකින් ආසාවකින් පින් කරන ඒ මනුස්ස ජීවිතයක් ලැබුවත් ඔහු මාර වසඟයටම පත්වෙච්ච කෙනෙක්. ඊළඟට යම් කිසි කෙනෙක් අකුසල් කරන පවුකම් කරන දුස්සීලකම් කරන දුරාචාරී දෙන එයත් මාර වසඟයටම පත්වෙච්ච කෙනෙක්. එයා නිරේ ඉපදුනත් තිරිසන් ලෝකෙ ඉපදුනත් ප්‍රේතපාය ඉපදුනත් අසුරාපාය ඉපදුනත් ඒ පව් කරපු පුද්ගලයාත් මාරයාගේ වසඟීම ඉන්න පිරිසක්. ඒ වගේ අකුසල් කර කර ඉන්න කෙනාට සසර ගමන බොහෝ දුරයි. ඒ නිසා මාරයා කැමති මේ පව්කම් කරන අයට අකුසල් කරන අයට දුස්සීලකම් කරන අයට දුරාචාරී දෙන අයට මාරයා බොහොම කැමති. මොකද ඔවුන් මාර වසඟයේ තුලම මාරයාගේ ග්‍රහණීම ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් දීර්ඝ සංසාර ගමනක ගමන් කරනවා මිසක් ඔවුන්ට මාර වසඟයෙන් මිදෙනවා කියන එක බොහෝ දුර ගමනක්. ඒ නිසා පව්කම් කරන කෙනාට මාරයා කොහොමත් කැමති. හැබැයි කෙනෙක් දිව්‍ය සැප බලාගෙන සැප සම්පත් බලාගෙන පංචකාම සැප සම්පත් අරමුණු කරගෙන පින් කරනවා නම් මාරයා යාට බාධා කරන්නේත් නැහැ. හැබැයි මාරයා බාධා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්. ඔබට හිතෙන්න පුළුවන් එහෙමද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පමණක් මේ මාරයා බාධා කරන්නේ? ඒකට හේතුව බුදු කෙනෙක් ලෝකයට පහළ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවන් මඟ තුළින් කෙනෙක් පංචකාම සැප සම්පත් ගැන තියෙන තෘෂ්ණාවෙන් මිදෙනවා. මේ කාම ලෝකෙක විතරක් නෙමෙයි මේ රූප ලෝක අරූප ලෝක කියන මේ සියලු ලෝකයන් ගැන තියෙන තණ්හාවෙන් මිදිලා මාරයාගේ වසඟේ ඉන්න පිරිස මාරයාගේ ඇස්වලට වැලි ගහලා මාරයාගේ නොපෙනී යනවා. මාරයාගේ මිදිලා යනවා. අන්න ඒ නිසා මාරයා කැමැති. එතකොට මේ මුළු කාම ලෝකෙම ඉන්න පිරිස කාම ලෝකයේ තුලම ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් සතර ආපාය වලට වැටි වැටි කාම ලෝකේ කොහේ ඉපදී ඉපදී හිටියත් ඒ හැමෝම මාර වසඟේ තුලම ඉන්නයි. හැබැයි මාරයා කියන්නේ බොහොම උද්දාමයෙන් ඉන්න කෙනෙක්. මාරයා කියන්නේ බොහොම බල සම්පන්න කෙනෙක්. ඔහු කාම ලෝකේ අධිපතියා. හැබැයි මේ අධිපති භාවයේ දරන පාපී මාරයා තමන්ගේ වසඟයේ ඉන්න මම වගේ බලසම්පන්න කෙනෙක් තුල ඉන්න මගේ පිරිස මගෙන් නම් මිදිලා යන්න මං ඉඩ දෙන්නේ නැහැ කියන හැඟීමෙන් ඔසේ පාපී මාරයා පිනීදලා කියනවා ස්වාමීනි යන්න එපා. මේ සැප සම්පත් අතහැරලා යන්න එපා. තව දවස් 7ක් ගිහි ගෙදර රැඳෙන්න කීවා. ඔබට සක්විති රාජ සම්පත්තිය ලැබෙනවා. චක්‍රවර්ති රාජ්‍ය ලැබෙනවා කියලා දවස් 7ක් කොහොම ඉවසලා ඉන්න යන්න එපා කිව්වා. මේ තරම් සැප සම්පත් මේ රම්මේ සුරම්මේ සුව මාලිගා මේ වගේ සැප සම්පත් මේ සියල්ල අතහැරලා ඇයි මේ දුක් විඳින්න යන්නේ? ඒ නිසා තව දවස් 7ක් ඉවසලා ඉන්න සක්විති රජ වෙන්න පුළුවන්. මේ ලෝකෙම පාලනය කරන පාලක රජෙක් වෙන්න පුළුවන් කියලා උන්වහන්සේගේ ගමන වළක්වන්න හැදුවා. හැබැයි පෙර පුරන ලද පාරමී ධර්ම ඇති අපේ බෝසතාණන් වහන්සේ සත් අසංකේය කල්ප ලක්ෂයක් පුරා මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර මනෝ ප්‍රනිධානයේ සම්පූර්ණ කරගත් කෙනෙක්. ඒ වගේම අසංකේය නවයකුත් කල්ප ලක්ෂයක් නවාසංකේය කල්ප ලක්ෂයක් පුරා වචනෙන් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කර කර වාක් ප්‍රනිධානයේ සම්පූර්ණ කරගත් කෙනෙක්. ඒ වගේමයි දීපංකර පාදමූලි විවරණ ගත්ත දවසේ ඉඳන් සාරා සංකේය කල්ප ලක්ෂයක් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දස පාරමී ධර්මයන් පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගත් කෙනෙක්. මේ විදිහට සියලු පාරමී සම්පූර්ණ කරලයි ලෞතුරා බුද්ධත්වයේ පිණිසෙදා තුසිත දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මහා මායා දේවියෙකු කුස පිළිසිඳ ගත්තෙම දේවාරාධනයක් මත පාරමී සම්පූර්ණ කරලා. ඒ නිසා පාරමී සම්පූර්ණ වෙච්ච බෝසතාණන් වහන්සේගේ හිතේ එදා සතර පෙරනිමිති දැකීමත් සමගම විමුක්තිය ගැන පුදුමාකාර ආසාවක් හැඟීමක් තිබුණා. ඒ නිසා තමයි පුංචි රාහුල පුතා ඉපදිච්ච දවසේ වෙන තාත්තා කෙනෙක් නම් මේ ගිහි ජීවිතේට මොනතරම් ඇලීමක් බැඳීමක් පංචකාමයන් එක්ක තෘෂ්ණාවෙන් බැඳීමක් ඇති වෙන දවසක්. හැබැයි අපේ බෝසතාණන් වහන්සේට පුළුවන් වුණා එදා රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. රාහුලෙක් ඉපදිලා ආයමත් මට මේ කාමයන් ගැන බැඳීමක් ඇතිවෙන්න යනවා දෝ කියන වචනේ දා කියවුණා. ඒ සියලු දේවල් මාලිගා රාජ සැප සම්පත් තමන්ගේ දේවිය මේ දරුවා ඉපදිච්ච දවසේ මේ සියල්ල අතහැරලා විමුක්තියක් හොයාගෙන ගියේ. විමුක්තියට පත් වෙලා මිසක් මැරුණත් ආපහු නම් හැරෙන්නේ නැහැ. දෙව්මිනිස් ලෝකයාව මං සසර දුකින් එතර කරවනවා කියනම දෙවියන් පූජා කරපු අටපිරිකරේ තිබ්බ සිවුරු පිරිකර ඇඳගෙන උන්වහන්සේ චන්න ඇමතියට මගුල් කඩුවයි ආභරණ ටිකයි ලබා දීලා තනියම මහා වනාන්තරයේට අනෝමා නදී අසලින් උන්වහන්සේ කන්තකස්සයගෙන් බැහැලා මහා වනාන්තරයේට තනියම ඇතුල් වුණා. අනුපිය කියන අඹවනයේක සති දෙකක් පමණ කාලයක් පැවිදි සුව විඳිමින් උන්වහන්සේ පුදුමාකාර සුවයක් වින්දා රාජකුමාරයෙක් හැටියට මාලිගාවල්වල ආරක්ෂකයෝ සේනාව පිරිවරාගෙන හිටිය කෙනා. ඒ සියලු බැඳීම් වලින් නිදහස් වෙලා මේ පාත්‍ර සිවුරු දරාගෙන මොනතරම් සැහැල්ලු ජීවිතයක් ඒ ගැන සිහි කර කර සති දෙකක් පැවිදි සුවෙන් ගත කළා. ඊට පස්සේ තමයි ආලාර කාලාම උද්දකරාම පුත් ආදී අය හොයාගෙන ගිහිල්ලා අවසානයේ විමුක්තියක් පිණිස පුදුම වීරියක් වඩන්න පටන් ගත්තා. පිංගතුනි මේ මාර්යා ගැන සඳහන් වෙනකොට ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. අපේ බෝසතාණන් වහන්සේ අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරා. ඒ දුෂ්කර ක්‍රියා කරන අවස්ථාවන්වල මේ මාර්යා හැම වෙලාවෙම උන්වහන්සේගේ පස්සෙම රැඳිලා හිටියා. යම් කිසි වෙලාවක නොමග යවන්න පුළුවන්ද? යම් වෙලාවක මේ මාර්ගය වෙනස් කරලා ආපස්සට හරවන්න පුළුවන්ද කියලා මාර්යා පුදුම සිහියෙන් මාර්යා බෝසතාණන් වහන්සේගේ පසුපසින්ම ඒ අවුරුදු 6ක ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරන කාලේ උන්වහන්සේව ලුහු බැඳා කියලා සඳහන් වෙනවා. සමහර අවස්ථාවල් වල උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට මේ පාපී මාර්යා පෙනී ඉඳලා කියනවා, බලන්න ඔබ රාජකුමාරී, ඔබට මේ තරම් සැප සම්පත් තිබිලා මොකද මේ දුක් විඳින්නේ? ඇයි තමන්ගේ ජීවිතේ නැති කරගන්න හදන්නේ? මේ මහ වනාන්තරයේ ඔහොම මැරිලා ගියොත් කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා ඔය දුක් විඳින්න නැතුව මාලිගාවට යන්න. ඔය වගේ විටින් විට එක එක ස්වරූපෙන් පෙනී ඉඳලා මේ මාර්යා බෝසතාණන් වහන්සේව නොමග යවන්න උත්සාහ කරා. නමුත් පුරණ ලද පාරමී ධර්මයන්ගෙන් යුක්ත අපේ බෝසතාණන් වහන්සේ මේ මාර්යාගේ කීමට බහට රැවටුනේ නැහැ. උන්වහන්සේ අඳුනගත්තා මේ පාපී මාර්යා තමයි මාව නොමග යවන්න හදන්නේ. එතකොට ওই විදිහට දුෂ්කර ක්‍රියා කරලා එදා දුෂ්කර ක්‍රියාවත් අතහැරලා සුජාතාවගේ කිරිපිළු දානි වළඳලා සොත්තිය බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ අසලට පැමිණෙනකොට උන්වහන්සේගේ වයස අවුරුදු 35යි. උන්වහන්සේ වෙනුවෙන්ම පහළ වෙච්ච ඇසතු බෝධීන් වහන්සේගේ වයසත් අවුරුදු 35යි. එදා ඉස්සරලාම කුසතන ටික උතුරු දිශාවට තමයි එළලා වැඩ ඉන්න හදනකොටම පොළොව කම්පාවට පත් වුණා. උන්වහන්සේට වැටහුණ අතීත බුදුරජාණන් වහන්සේලා මේ භූමියේ ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පත් වුණා නම් උතුරු දිශාව නෙවී සුදුසු. ආයමත් කුසතන ටික එකතු කරලා අරගෙන දකුණු දිශාවට කුසතන එළුවා. එළලා වැඩ ඉන්න හදනකොට මහ පොළොව කම්පාවට පත් වුණා. ආයමත් බටහිර දිශාවට එළුවා. ඒ වෙලාවෙත් පොළොව කම්පාවට පත් වුණා. යලිත් කුසතන ටික අරගෙන නැගිනහිර දිශාවට එළනකොට පොළොව කම්පාවට පත් වුණේ. උන්වහන්සේ මේ කුසතන මත වැඩ හිටියේ පුදුම වීරියකින්. උන්වහන්සේට තිබුණේ එකම අදිෂ්ඨානයයි, මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුයද, මැරුණත් මම මෙතනින් නැගිටින්නේ නැහැ කියන අදිෂ්ඨානය. අන්නේ අදිෂ්ඨානයට අපි කියනවා චතුරංග සමන්නාගත වීරිය. එවැනි වීරියකින් තමයි උන්වහන්සේ වජිරාසනේ මත වැඩ සිටි. එවැනි වීරියකින් වැඩ සිටිය නිසා ඒ ආසනයත් වජිරාසනේ නමින් හඳුන්වෙනවා. බුද්ධත්වයට පත් වෙන බෝසතාණන් වහන්සේලා බුදු බවට පත් වෙන ආසනය. වජිර කියන්නේ දියමන්ත. එතකොට මේ දියමන්තියකින් සකස් වෙච්ච මේ ආසනය මත තමයි උන්වහන්සේ වැඩ සිටියේ. දැන් උන්වහන්සේ මේ ආසනය මත වැඩ ඉඳලා ආනාපාන සති භාවනා වඩන්න හදනකොට අන්න මා සඳහන් වෙන ආකාරයට පොළව ගුගුරුවාගෙන පොළව පෙරලීගෙන පෙරලීගෙන තමන් දිහාට එනවා වගේ හඬ ඇහෙනකොට, විශාල ගල් පෙරලීගෙන පෙරලීගෙන තමන්ගේ දිහාට එනවා වගේ හඬ ඇහෙනකොට, ගස්කොලන් කඩාගෙන ඇඟට වැටෙනවා වගේ මහා බියජනක ශබ්ද ඇහෙනකොට වෙන කෙනෙක් නම් ඉඳගත් තැන මතකත් නැහැ කෑ ගහගෙන දුවලා. හැබැයි උන්වහන්සේට තිබුණේ පුදුම අදිෂ්ඨානයක්. ධර්මාවබෝධය ලබාගෙන මිසක් මැරුණත් නැකිටින්නේ නැහැ කියන ඒ වීරිය, ඒ අදිෂ්ඨානය. ඒ නිසා උන්වහන්සේ එවැනි අදිෂ්ඨානයකින්ම හිත දැඩි කරගෙන හුස්ම රැල්ල තුල හිත පිහිටවලා හිත සමාධිගත කරන්න උත්සාහයක් ගත්තා. ඒ වෙලාවේ පාපී මාර්යා ගිරි මේකලා නම් ඇතු පිට නැගලා දස බිම්බරක් මාර සේනාවම පිරිවරාගෙන, විශාල මාර සේනාවක් පිරිවරාගෙන අර ඇතු පිට නැගලා මහා විශාල යුද සේනාවක් යුද්ධයකට එනවා වගේ මහ බියජනක හඬ ඇති කරගෙන පොළොව පෙරලගෙන උන්වහන්සේ ඉදිරියට ඇවිල්ලා උන්වහන්සේට බොහොම තර්ජනාත්විත කියනවා, වහාම නැකිටින්න කියෝ, ඔය ආසනේ අයිති මටයි කියෝ. ඒ වෙලාවේ දේවතාවරු පවා මේ මාරයා මාර සේනාව පිරිවරාගෙන එනවා දකින්නකොට දේවතාවරු පවා පලා ගියා, දිව ගියා කියලා සඳහන් වෙලා තියෙන. ඒකට හේතුව කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඉතින් අයියෝ දෙවිවරුත් දිව්වද කෝ, බුදුරජාණන් වහන්සේ බේරගන්න කවුරුත් නැහෙනි, ඉතින් මොකටද දෙවියන්ගෙන් තියෙන ප්‍රයෝජන? අන්න එහෙම කෙනෙක් හිතෙන්න පුළුවන්. පින්තුනි, දෙවිවරු කිය මැරුණත් කියන අදිෂ්ඨාන. එදා මේ ගිරිමේකලා ඇතු පිට ඉන්න මේ මාරයා, පාපී මාරයා, වසවර්ති මාරයා, බෝසතාන් වහන්සේට කියන වහාම උතනින් නැකිටින්, ඔය ආසනේ මට අයිති ආසනය, අයිතියක් තියෙනවා නම් ඔය ආසනේ තුල ඉන්න පුළුවන් නම් ඔප්පු කරන්න. හැබැයි උන්වහන්සේට ඔප්පු කරන්න සාක්කිකාරයෙක් ඉන්න ඕනේ. දැන් තමන්ට තමන් ගැන සාක්කියක් දෙන්න, තමන්ට මේතන අයිතියක් තියෙනවා කියලා කියන්න, තමන් වෙනුවෙන් කතා කරන්න දෙවි කෙනෙක්වත් බ්‍රහ්මෙක්වත් නැහැ. ඒ සියලු දෙනා බියේ පලා ගිහිල්ලා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ වජිරාසනේ මත ඉඳගෙන තමන් සසර පුරන ලද පාරමී ධර්මයන් සිහි කරලා සත්‍යක්‍රියාවක් කරමින් අදිෂ්ඨානයක් කරා. පාපී මාරය, මම සත් අසංකේය කල්පලක්ෂයක් පුරා මනසින් බුදුබව ප්‍රාර්ථනා කර කර මම මනෝ ප්‍රනිධානයේ සම්පූර්ණ කරා සත්‍යයි. මම නවාසංකේය කල්පලක්ෂයක් පුරා වචනින් බුදුබව ප්‍රාර්ථනා කරමින් බුද්ධත්වයේ පිණිස පින්දහම් රැස් කරමින් වාක් ප්‍රනිධානයේ සම්පූර්ණ කරා සත්‍යයි. එදා දීපංකර පාදමූලේ විවරණගත් දවසේ ඉඳන් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ පාරමී ධර්මයන්, පාරමී ධර්ම හැටියට, උපපාරමී ධර්ම හැටියට, පරමත්ත පාරමී ධර්ම හැටියට මං මේ 30 ආකාරයකින් දස පාරමී ධර්මයන් සම්පූර්ණ කරා සත්‍යයි. මේ මහ පොළොව මට සාක්ෂි දරනවා. මම වෙස්සන්ත රාත්‍මේ දන් දෙමින් දාන පාරමිතාව සම්පූර්ණ කරනකොට හත් වාරයක් එදා මහ පොළොව කම්පා වෙවි, මහ පොළොව මට සාක්ෂි දරුවා. ඒ නිසා බොහෝ ආත්ම භාවවල පාරමී ධර්ම සම්පූර්ණ කරනකොට මහ පොළොව පවා ගිගුරුන් දෙමින් කම්පා වුණා. ඒ නිසා මේ මහ පොළොව මට සාක්ෂි දරනවා කියලා වජිරාසනේ මත වැඩ සිටි අපේ බෝසතාණන් වහන්සේට වෙන සාක්කිකාරයෙක් නැහැ. මහ පොළොවට ශ්‍රී හස්තේ තියලා දිවුරුවා, මම මේ සසරේ පුරුදු කරගෙන ආපු කරපු කැපකිරීම, මේ දස පාරමී ධර්මයන්ගේ සත්‍ය මහ පොළොව සාක්ෂි දරાવી කියලා පොළොවට අත තියනකොටම පොළොව ගිගුරුන් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ පොළොව සෙලවෙමින්, පොළොව ගිගුරුන් දෙමින් කම්පා වෙනකොට ස්වාමීනි උන්වහන්සේ ආනාපාන සති භාවනාව ඔස්සේ හුස්ම රැල්ලට හිත යොමු කරගත්තා. පුංචි කාලේ දඹරුක් සිවනේ ආනාපාන සති භාවනා වඩල පළවෙනි ධ්‍යානෙ ලබාගත් බෝසතාණන් වහන්සේ මතක් වුණා ඒ භාවනා. හුස්ම රැල්ල ඔස්සේම හිත වඩනකොට රාත්‍රී පළවෙනි යාම එනකොට පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානයන්ට හිත සමාධිගත වුණා. හතරවෙනි ධ්‍යානයේ තුල ඉඳන් විමසලා බැලුවා තමන් වහන්සේ ගත කරගෙන ආපු පෙර ජීවිත. පෙර ජීවිත දකින්න හිත යොමු කරනකොටම වජිරාසනේ මතදී උන්වහන්සේට පළවෙනි ඥානෙ, පළවෙනි විද්‍යාව පහළ වුණා. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය උන්වහන්සේ ලැබුවා. පෙර ජීවිත කල්ප ගණන් ආපස්සට දකින නුවණ ඒ වෙලාවේ වජිරාසනේ මතදී රාත්‍රී පළවෙනි යාමේ අපේ බෝසතාණන් වහන්සේට පහළ වෙච්ච පළවෙනිම ඥානය තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඊළඟට ඒ ඥානය තුලින් උන්වහන්සේ ගත කරගෙන ආපු සසර ගමනේ දීර්ඝ බව, කල්ප ගණන් දීර්ඝ සසර ගමනක් නේද මේ ඉපදෙමින් මැරෙමින් ආවේ කියලා දීර්ඝ සංසාර ගමන ගැන වැටහුණා. ඊළඟට හිත යොමු කරා සමාධිමත් හිතක් තුල ඉඳන් රාත්‍රී දෙවනියාම මම වගේමද මේ ලෝකේ අනෙක් සත්ත්වයෝ. ඒ අයත් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරහා යන මිනිස්සු. ගෙවල් වලට ඇතුල් වෙනවා, ගෙලින් එළියට යනවා, පාරේ ඇවිදගෙන යනවා, තව කඩවලට ඇතුල් වෙනවා, මගදී මුණ ගැහෙනවා. මේ විදිහට එකිනෙකා එක එක ගෙවල් වලට ඇතුල් වෙමින් පිට වෙමින් මේ නගරය එහා මෙහා ඇවිද යන ආකාරය දකිනවා. ඇස් ඇති පුරුෂේ ඉහළ කන්දක් මුදුනේ ඉඳන් ඒ දිහා බලාගෙන ඉන්නා වගේ. චුතූපපාත ඥානෙන් බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දකිනවා මරණයට පත්වෙච්ච සත්‍යයන් මනුස්ස ලෝකෙන් චුත වෙලා දෙව්ලෝ උපත කරා යනවා. සමහරු මනුස්ස මෞකුස්වල් වල මායායමත් පිළිසිඳ ගන්නවා. බොහෝ පිරිසක් මනුස්ස ජීවිතෙන් චුත වෙලා නිරේ නිරිසතුන් හැටියට පහළ වෙනවා. සමහරු ප්‍රේත ලෝකේ ප්‍රේතයන් හැටියට පහළ වෙනවා. සමහරු අසුරාපාය අසුරයන් හැටියට පහළ වෙනවා. බොහෝ අය තිරිසං අපායගත සත්‍යයන් හැටියට පහළ වෙනවා. ඒ ඒ ලෝකවලින් මරණයට පත්වෙන සත්වයනුත් මේ විදිහට ඒ ඒ තැන්වල උපත කරා යනවා. මේ විදිහට සත්‍යයන්ගේ චුතවීමත් ඉපදීමත් දකින නුවණ චුතූපපාත ඥානය ඇති වුණා උන්වහන්සේට රාත්‍රී දෙවනියාම. ඒ වෙලාවේ උන්වහන්සේට මේ ලෝකේ සත්‍යයන් ගැන මහා කරුණාවක් ඇති වෙන්න පටන් ගත්තා. කුදස් වුණාම ඉමස්ස දුක්ඛස නිස්සරණං හෝති. කවදාද මේ ලෝකේ සත්‍යයන් මේ ජරා මරණ දුකෙන් මිදෙන්නේ? ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන දීර්ඝ සංසාර ගමනය. කෙලවරක් හොයාගන්න බැරි තරම් දීර්ඝ සසර ගමනකට පැටලිච්ච අනන්ත අප්‍රමාණ සත්ත්ව පිරිසක් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් සසර ගමන් කරනවා. කවදාද මේ ලෝකේ සත්‍යයන් මේ ජරා මරණ දුකෙන් මිදෙන්නේ කියලා අන්න එතන ඉඳන් තමයි ජරා මරණ වලට හේතුව විමසන්න පටන් ගත්තේ. එහෙම විමසගෙන විමසගෙන යනකොට උන්වහන්සේ තණ්හාවට හේතුව මොකද්ද? වේදනා පච්චයා තණ්හා විඳීම නිසායි තණ්හාව ඇති වෙන්නේ. ඊළඟට විමසගෙන ගියා විඳීමට හේතුව මොකද්ද? පස්ස පච්චයා වේදනා ස්පර්ශයක් නිසායි විඳීමක් ඇති වෙන්නේ. ඊළඟට විමසන්න පටන් ගත්තා එහෙමනම් ස්පර්ශය ඇති උනේ කොහොමද? සලායතන පච්චයා පස්සෝ ආයතන හයක් නිසායි ස්පර්ශය ඇති වෙන්නේ. ඊළඟට විමසගෙන ගියා ආයතන හය පහළ උනේ කොහොමද? නාම රූප පච්චයා සලායතන මේ නාම රූප නිසා ආයතන හයක් පහළ වෙන්නේ. ඊළඟට විමසන්න පටන් ගත්තා එහෙමනම් නාම රූපයන් හටගත්තේ කොහොමද? විඥාන පච්චයා නාම රූපං. විඥානයක් නිසායි නාම රූප හටගන්නේ. තව දුරටත් විමසගෙන ගියා ඒ විඥානි හටගත්තේ කොහොමද? සංස්කාර පච්චයා විඥාන. සංඛාර නිසා හටගත් විඥානි. ඒ සංඛාර වලට හේතු හොයාගෙන යනකොට අන්න කෙලවරේ උන්වහන්සිට වැටහුණා අවිද්‍යාවමයි හේතුව. අවිද්‍යාව නිසයි අවිද්‍යා පච්චයා සංඛාර. අවිද්‍යා සහගත සංස්කාර හටගන්න. සංඛාර පච්චයා විඥාන. ඒ සංස්කාරය නිසා අවිද්‍යා සහගත විඥානයක් හැදෙනවා. විඥාන පච්චයා නාම රූපං. ඒ අවිද්‍යා සහගත විඥානය නිසා අවිද්‍යා සහගත නාම රූප සකස් වෙනවා. නාම රූප පච්චයා සලායතන. ඒ නාම රූප මුල් කරගෙන අවිද්‍යා සහගත ආයතන හයක් සකස් වෙනවා. ඇස කන නාසය දිව කය මන සායතන හයම අවිද්‍යා සහගත සකස් වෙච්ච නිසා. ඒ නිසාම සලායතන පච්චයා පස්සෝ ආයතන හයේ ස්පර්ශය ඇති වෙන්නේ අවිද්‍යා සහගතවමයි. පස්ස පච්චයා වේදනා. අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හටගන්න විඳීම තුල ඒ විඳීම තුලත් අවිද්‍යාව තියෙන නිසා වේදනා පච්චයා තණ්හා. ඒ විඳීම මුල් කරගෙන තණ්හාවක් හැදෙනවා. තණ්හා පච්චයා උපාදාන. තණ්හාව නිසා බැඳී යනවා. උපාදාන පච්චයා භව. බැඳී යාම නිසා විපාක පිණිස කර්ම හැදෙනවා. භව පච්චයා ජාත්. ඒ විපාක පිණිස කර්ම සකස් වීම තුල උපදිනවා. ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවන්. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සියලු දුක් දොම්නස් සියල්ලම හැදෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් මේ සසර ගමන ගමන් කිරීමට හේතුව අවිද්‍යාවමයි හේතුව කියලා අතන නිරෝධෝ. සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡන්ති. මෙන්න මේ විදිහටයි මේ අවිද්‍යාවෙන් හටගත්ත සමස්ත දුක්ඛ කන්දේම නිරුද්ධ වෙලා යන්නේ කියලා බෝධි මූලයේ වැටහෙනවා. සමගම උන්වහන්සේට නැගෙනහිරින් අරුණෝදයත් සමගව තුන්වෙනි යාමේ අවසන් වේගෙන එනකොට උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. මේ මහා භද්‍රකල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ඇසතු බෝධි මූලයේ නැගෙනහිර දිශාවට මුහුණලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. සම්බුද්ධත්වයට පත් වෙනවත් සමගම දස දහසක් ලෝක ධාතුව පුරාම ආලෝක ධාරාවන් විහිදිලා ගියා. දස දහසක් ලෝක ධාතුවම ආලෝකමත් වුණා. මහ පොළොව කම්පාවට පත් වුණා. පිංගතුනි, ධර්මයේ සඳහන් වෙනවා සමහර අපායන් තියෙනවා. ලෝකාන්තරික කියලා අපායක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මේ අපාය තුල පුදුමාකාර සත්ත්ව ප්‍රමාණයක් අපායි දුක් විඳිනවා. කෝටි ප්‍රකෝටි ගණන් නිරිසත්යන් ලෝකාන්තරික අපායි දුක් විඳිනවා. හැබැයි කෑ ගහනවා, විලාප දෙනවා, අඬනවා, වැළපෙනවා ඇහුණට එකිනෙකාට එකිනෙකා පේන්නේ නැහැ. ඒකට හේතුව මහා ඝන අන්ධකාරයේ පමණයි ලෝකාන්තරික නිරේ තියෙන්නේ. නමුත් බුදු කෙනෙක් පහළ වෙනකොට බුද්ධත්වයට පත්විච්ච වෙලාවේ දස දහසක් ලෝක ධාතුවම ආලෝකමත් වෙලා යද්දී ලෝකාන්තරික නිරේ පවා සුළු මොහොතකට ඒ ආලෝක ධාරාවන්ගෙන් ආලෝකමත් වෙලා ගියා. අන්න එතකොටයි කියනවා මේ නිරේ ඉන්න නිරිසත්යන් දැනගන්නේ, අනේ අපි වගේම තව විශාල පිරිසක් මේ නිරේ තුළ දුක් විඳිනව නේද කියලා එකිනෙකා අනිත් අයව දකින්නේ ඒ ආලෝකයත් එක්ක කියනවා. එතකොට අපිට පේනවා මේ තරම් මේ ලෝක ධාතුවේ දස දහසක් ලෝක ධාතුවම ආලෝකමත් කරගෙන ආලෝක ධාරාවන් විහිදිලා යමින් එදා වජිරාසනේ මත අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. දැන් මාරයා පැරදුනා, මාර සේනාව පලා ගියා. මාරයට බැරි වුණා බුදුරජාණන් වහන්සේ බුදු වෙන එක නවත්තන්. දැන් උන්වහන්සේ කෙලෙසුන්ගෙන් මිදිලා සම්බුද්ධත්වයට පත් වෙලා ඒ වෙලාවේ මාරයා, හැබැයි මාරයා තව උපක්‍රමයක් යෙදුවා. මාරයා ඊට පස්සේ එක එක ස්වරූපෙන් උන්වහන්සේ ළඟට එන්න පටන් ගත්තා. දැන් උන්වහන්සේ බුදු වෙලා වජිරාසනේ මත සතියක් වැඩ ඉන්නවා බෝධි මූලයේමයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ බුදු වුණා කියලා බුදු වෙච්ච ගමන් වජිරාසනේ ළඟින් නැගිටලා උන්වහන්සේ වඩින්න ගියේ නැහැ කොහෙටවත්. උන්වහන්සේ ඒ වැඩ හිටිය ඉරියව්වෙන්ම වජිරාසනේ මතම සතියක් විමුක්ති සුවය විඳිමින් වැඩ හිටියා. දැන් උන්වහන්සේ බුදු වෙලා සතියක් වැඩ ඉන්නකොට මේ මාරයා කල්පනා කරනවා, තාම එහෙනම් ওই වැඩ ඉන්නේ තාම උත්සාහ කරනවා වෙන්නේ නැති. බිය ඇති කරවන්නට ඕනේ, තැති ගන්නන්නට ඕනේ, මම මොකක් හරි උපක්‍රමයක් යොදන්න ඕනේ කියලා එක එක දේවල් මාරයා කරනවා. මේ සංයුක්ත නිකායේ සඳහන් වෙනවා මාර සංයුක්තිය කියලා සංයුක්තියක්. සූත්‍ර දේශනා 30ක් පමණ සඳහන් වෙනවා මේ මාරයා එක එක වෙස් අරගෙන ඇවිල්ලා බෝසතාණන් වහන්සේව බිය තැති ගන්නවන්න උත්සාහ කරපු අවස්ථාව. එක අවස්ථාවක විශාල හස්තියෙක් වගේ රුවක් මවාගෙන ඇතෙකුගේ රුවක් මවාගත් ඇතෙක් කීවට ඒ ඇතාගේ කුම්බස්තලයේ විශාල ගල් පර්වතයක් තරම් විශාල, එවැනි මහ විශාල හස්ති රාජයේ නිකන් කුලප්පු වෙච්ච ඇතෙක් ගස් මහ විශාල සත්වයන් විදිහට සමහර ලාට විශාල නාගයන් විදිහට වෙස්වලාගෙන එක එක ස්වරූපවලින් පොළොව පෙරලෙනවා වගේ හඬ ඇති කරගෙන බුදු වුණාට පස්සෙත් මාරයා එක එක විදිහට උත්සාහ ගත්තා උන්වහන්සේ තුළ බිය තැති ගැනීම ඇති කරවන්න. හැබැයි ඒ හැම අවස්ථාවකම බුදුරජාණන් වහන්සේ මාරයා කියලා හඳුනගෙන මාරයට කල් ඇතුවම, මාරය නුඹ ඔය මොන උත්සාහ ගත්තත් තථාගතයන් වහන්සේගේ හිතේ නම් බියක් තැති ගැනීමක් ඇති කරවන්න බෑ කියලා උන්වහන්සේ නැවත නැවතත් කියනකොට මාව අඳුනගත්තා කියලා දැනගත්ත ගමන් මාරයා පලා යනවා. ලැජ්ජාවට පත් වෙලා අතුරුදහන් වෙලා යනවා. මෙහෙම ගිහිල්ලා මාරයා බොහෝම දුකසේ, මේ දේශනාවක සඳහන් වෙනවා මාරයා බිම හාර හාර, ඇඟිල්ලෙන් බිම හාර හාර බොහෝම දුකසේ කල්පනා කර කර පැත්තකට වෙලා ඉන්න. ඒ වෙලාවේ මාර දූවරු, මේ මාරයාගේ දූවරු තමයි තණ්හා රති රගා කියලා කියන්නේ. මේ ගැන තියෙනවා සංයුත්ත නිකායේ මාර සංයුක්තයේ තියෙනවා මාර දීතු කියලා සූත්‍රය. ඔබ මේවා ඔත් පෙරලලම හොයලා බලන්න. නැත්නම් කියයි මේ කොහොමද මාරයට දූවරු ඉන්නේ, එහෙනම් කොහොමද මේ මාරයට දරුව හම්බුනේ. ඒ තණ්හා කියන්නේ රති කියලා කියන්නේ මේ ඇල්මට, ඒ රතියට. රගා කියන්නේ රාගයට. ඔහොම නම් දෙනවා. දැන් ඒ වචන වලින් හඳුන්වන කෙලෙසුත් තියෙනවා. නමුත් මාරයාගේ දූවරු හැටියට මාර දුවරු හැටියටත් ධර්මයේ සඳහන් වෙච්ච තැන් තියෙන. එතකොට මේ මාර දුවරු තුන් දෙනා ඇවිල්ලා අහනවා තාත්තේ මොකද මේ බොහොම දුකසේ වගේ? මොකද ඔය බිම හාරහාර බොහොම කම්පාවට පත් වෙලා අපි කවදාවත් දැක්කේ නැහැ ඔය වගේ දුක් වෙනවා. ඇයි ඔහොම ඉන්නේ? එතකොට පාපී මාරයා කියනවා අර මාර දුවරුන්ට කියනවා මං පෙරදුනා. මං කාටවත් පෙරදිච්ච නැති කෙනෙක්. ශ්‍රමණ භාග්‍යවත් තුන් වහන්සේ ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මගෙන් මිදුණා. කෙලෙසුන්ගෙන් මිදිලා මාර වසඟෙන් මිදිලා ගියා. ඒ විතරක් නෙමෙයි තව අනාගතයේ විශාල පිරිසක් මාර වසඟෙන් නිදහස් කරගනි. මගේ වසඟේ ඉන්න පිරිස මගෙන් අරගෙන යයි. ඒ නිසා මං පෙරදුනා. ඒ වෙලාවේ මේ මාර දුවරු තුන් දෙනා ඒ අය hina වෙලා කියනවා අපිට පුළුවන් කියන ඕනෑම කෙනෙක්ගේ හිතේ කෙලෙස් අවස්සවන්න. ඒ නිසා අපි ගිහිල්ලා අරගෙන එන්නම් කීවා. අපි ගිහිල්ලා සම්පූර්ණයෙන්ම කෙලෙස් අවස්සවලා ඉන්න. කෙලෙස් සහිත කෙනෙක් අපේ නැටුම් ගැයුම් මේ රැඟුම් දැක්කොත් සමහර ලාවට කෙලෙස් ඇවිස්සීලා උණුලේ වමන යන තරම් පුළුවන්. ඒ නිසා අපිට ඕක සුළු දෙයක්. අපි ගිහින් එන්නම් කියලා දැන් මාර දුවරු තුන් දෙනාම ආවා. බෝසතාණන් වහන්සේ වජිරාසනයේ මත විමුක්ති සුවය විඳිමින් වැඩඉන්න. උන්වහන්සේ සතියක් බෝධි මුලේ වැඩ හිටියා. මේ මාර දුවරු ඇවිල්ලා මේ අය කල්පනා කරා අර ඉන්නේ බෝධි මුලේ වැඩ ඉන්නවා. අපි තුන් දෙනා ওই විදිහට යන්න හොඳ නැහැ. සමහර පිරිමි ඉන්නවා තරුණ වයසේ කාන්තාවන්ට ආස කරනවා. ඒ නිසා අපි තරුණ කාන්තාව විදිහට අපි එක්කෙනා සිය දෙනා බැකින් වෙස්සලාගෙන අපි කෙලෙස් ඇති වෙන විදිහට ගිහිල්ලා රංගනේදීමු කියලා මේ තණ්හා රති රගා කියන තුන් දෙනා සිය දෙනා බැගින් 300 දෙනෙක් විදිහට වෙස්සලාගත්තා. බොහොම ලස්සන කාන්තාවන්ගේ රූප මවාගත්ත තරුණ වයසේ කාන්තාවන්ගේ රූප මවාගෙන මේ තුන් දෙනා දැන් 300ක් හැටියට රූප මවාගෙන බුදුරජාණන් වහන්සේ වජිරාසනයේ මත වැඩ ඉන්නකොට ඒ අසලට ගිහිල්ලා කෙලෙස් ඇති වෙන විදිහට හැසිරෙනවා, නටනවා, ගයනවා, එහෙට රැඟුම් පානවා, මේ පැත්තට හැරෙනවා, උන්වහන්සේගේ වටේ ඇවිදිනවා. කෙලෙස් ඇති වෙන විදිහට පුදුම විදිහට රාගය ඇවිස්සෙන විදිහට, තණ්හාව ඇවිස්සෙන විදිහට රංගනවල ඉදුණා. අන්තිමට නටලා මේ අයටම හති වැටුණා. බුදුරජාණන් වහන්සේ එහෙම දැස් පියාගෙන උන්වහන්සේ සමාපත්තියෙන් වැඩින්. ඒ වෙලේ පැත්තකට ගිහිලා මේ තුන් දෙනා ආයි කල්පනා කරා සමහර පිරිමි ඉන්නවා තරුණ කාන්තාවන්ට කැමති නැහැ. ඒ අය කැමති විවාහ වෙච්ච එක දරුවෙක් වගේ ඉන්න කාන්තාවන්ට කැමති පිරිමි ඉන්නවා. ওই හිත්වල ස්වභාවය එහෙමනේ. ඒ නිසා අපි එක දරුවෙක් වදපු සීත් ඇහැක් කැරලවත් ඒ දිහා බලන්නේ නැතුව සමාපත්තියෙම වැඩ හිටියා. එහෙම සමාපත්තියෙන් වැඩ ඉන්නකොට දැන් මේ අය හොඳටම නටලා උන්වහන්සේ ඉදිරියේ නොයේක් විදිහේ රංගනවල ඉදුණා. නමුත් උන්වහන්සේ නෙමෙයි ඒ දිහා හැරිලවත් බලන්න. ඊට පස්සේ මේ මාර දුවරු තුන් දෙනා ආයි කතා වෙනවා. සමහර පිරිමි ඉන්නවා දරුවෝ දෙන්නෙක් වගේ ලැබිච්ච කාන්තාවන්ට ආස කරන පිරිමි ඉන්නවා. ඒ නිසා මේ කෙනත් එහෙම කෙනෙක්ද දන්නේ. අපි ඒ විදිහට රංගනේදීලා බලමු කියලා ඔන්න තවත් ටිකක් වයෝ වෘද්ධ විදිහට, තවත් මැදි වයසේ කාන්තාවක් විදිහට රූපයේ තවත් වෙනස් විදිහකට මවාගත්තා. දැන් දරුවෝ දෙන්නෙක් ලැබිච්ච කාන්තාවෝ විදිහට 300ක් විදිහට තුන් දෙනා වෙස්වලාගෙන බෝසතාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ දැන් බුදු වෙලා පළවෙනි සතිය වැඩ ඉන්නවා. දැන් ආයෙමත් මේ අය නොයේක් විදිහට කෙලෙස් ඇති වෙන විදිහට කතා කරනවා, නටනවා, ගයනවා, එක එක විදිහ විකාර දර්ශන පෙන්නනවා. හැබැයි උන්වහන්සේ නෙමෙයි ඒ දිහා ඇහැක් අත්හැරලා බලන්න. උන්වහන්සේ සමාපත්තියම වැඩ ඉන්නවා. අන්තිමට දරුවෝ තුන් දෙනෙක්, හතර දෙනෙක්, පස් දෙනෙක් ඊළඟට අන්තිමට කල්පනා කරා මහලු වයසක කෙනෙක් වගේ අපි පොඩ්ඩක් එහෙමත් උත්සාහ කරලා බලමු. අන්තිමට ටිකක් වයෝ වෘද්ධ කෙලෙස් ඇති වෙන විදිහට හැසිරෙනවා වයෝ වෘද්ධ රූපමවක්. ඒක හරි ගියෙත් නැහැ. ඊට පස්සේ මේ මාර දුවරු එහෙමම පරාජයට පත් වෙලා වුන් දැනගත්තා අපිට කරන්න දෙයක්වත් නැහැ. පාපී මාරයා, වසවර්ති මාරයා අපේ පියතුමා කියපු කතාව ඇත්ත. ඔහුගේ හිත සොලවන්න පුළුවන් කෙනෙක් නැහැ කියලා ගිහිල්ලා මේ අය කියනවා සාමාන්‍ය කෙලෙස් සහිත කෙනෙක් ඉදිරියේ අපි මේ රංගනේ යෙදුණා නම්, අපි මේ විදිහට නැටුම් ගැයුම් දැක්කුවා නම් ඔහුගේ කෙලෙස් ඇවිස්සීලා උණුලේ වමන යන තරම් තිබුණා. නමුත් මේ කෙනා නම් මහා පුදුම කෙනෙක්. අපි දිහා ඇහැක්කත් ඇරලා බැලුවේ නැහැ. අපි ඒ තරම් බොහෝ ස්වරූපවලින් අපි රංගනේ දිලා කෙලෙස් අවුස්වන්න උත්සාහ කරත් උන්වහන්සේ නම් කෙලෙස් නැති කෙනෙක්මයි. දැන් ඔන්න මාර දූවරු පරාජයට පත් වුණා. මේක සඳහන් වෙනවා මාර දීතු කියන සූත්‍රයේ තුල. මේ තණ්හා රති රගා කියන මාර දූවරු එක එක විදිහට වෙස්වලාගෙන ඇවිල්ලා උන්වහන්සේව නොමග යවන්න උත්සාහ කරලා පරාජයට පත් වෙලා ගිය හැටි. දැන් ඊට පස්සේ මාරයා ඉතිර ධර්මයේ මේ ලෝකේ ඉන්න මිනිස්සු කෙලෙස් වලමයි ජීවත් වෙන්නේ. මාර වසඟයට අහුවෙච්ච පිරිසක් කෙලෙසුන්ගෙන්මයි සතුට හොයන්නේ. පංචකාමයන් තුල ජීවත් වෙන මේ මිනිස්සු මේ කෙලෙසුන්ගෙන් මිදෙන මේ ගාම්භීර පරම ගාම්භීර ධර්මය අවබෝධ කරගනීවි දෝ කියලා හිතනකොට උන්වහන්සේගේ හිතේ පසුබෑමක් ඇති වුණා. ඒ සිතුවිල්ල ඇති වෙන සැනින් සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් පෙනී ඉඳලා කියනවා නිදුකානන් වහන්සේ දහම් දේශන සේක්වා. මේ බ්‍රහ්ම තලයේ ඉපදිලා ඊට පස්සේ විමසලා බැලුවා උන්වහන්සේට උපස්ථාන කරන්න ආපු කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාමස්සජි. මේ අයත් කෙලෙස් අඩුවෙන් හිටිය පිරිසක්. ඉසිපතන මිගදායට වෙලා ඒ අය තාපසවරු හැටියට දැන් තනියෙන් උත්සාහ කරනවා. ඒ අය විශ්වාස කරගෙන ඉන්නේ දුෂ්කර ක්‍රියාවෙන් විතරයි නිවන් දකින්න පුළුවන්. හැබැයි මේ අයට මේ ධර්මය අවබෝධ කරවන්න පුළුවන්. ඒ නිසා මං පස්වක භික්ෂූන්ට දහම් දෙසනවා කියලා අදිෂ්ඨාන ඇති කරගත්. ඒ වෙලාවේ වසවර්ති මාරයා කලබල වුණා. දැන් උන්වහන්සේ මගේ වසගේ මිදුණ මදිවට මේ මිදෙන මාර්ගයේ ලෝකයට දේශනා කරගෙන ගියොත් නම් තව විශාල පිරිසක් මාර වසගෙන් මිදිලා යාවි. ඒ වෙලාවේ මාරයා සුළු වේලාවකින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා උන්වහන්සේට මේ විදිහේ යෝජනාවක් කරා. ස්වාමීනි, ඔබ වහන්සේ කොහොම හරි මගේ වසගෙන් මිදුණා. ඔබ වහන්සේ මාර වසගෙන් නිදහස් වෙච්ච කෙනෙක්. ඔබ වහන්සේ බොහෝ වීරිය වඩලයි මේ කාමයන්ගෙන් තණ්හාවෙන් නිදහස් වුනේ. හැබැයි ඔබ වහන්සේ මගේ වසගෙන් මිදුණට මේ මිදෙන මාර්ගය නම් දේශනා කර කර ඔබ වහන්සේ විහිසට පත් වෙන්න එපා. ඒ නිසා නිදුකානන් වහන්සේ ඉක්මනින්ම පිරිනිවන් පානසේක්වා, සුගතයන් වහන්සේ ඉක්මනින්ම පිරිනිවන් පානසේක්වා කියලා බුදුරජාණන් වහන්සේට ඉක්මනින්ම පිරිනිවන් පාන්න කියලා මාරේ ආරාධනයක් කරා. දැන් බලන්න, නිකන් බොහොම කරුණාවෙන් කියනවා වගේ නෙමේ පේන්නේ. අනේ ඔබ වහන්සේ මේ බණ කිය කිය වෙහෙසෙන්න එපා. ඔබ වහන්සේ බොහොම දුක් විඳලා, ඔබ වහන්සේ මේ කෙලෙසුන්ගෙන් මිදිලා, ඔබ වහන්සේ විමුක්ති භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ලෝකේ පහළ වෙලා ඒ අය ධර්මයේ ගැන වික්ත විසරද බහුශ්‍රුත ධර්ම දරායේ බවට පත් වෙලා ධම්මානුධම්ම ප්‍රතිපදාවේදීලා සාමීචි පටිපන්න අනුධම්මචාරී පිරිසක් බවට පත් වෙලා මගේ බුද්ධ ශාසනයට හානිකර මතවාද මතුවෙනකොට කරුණු සහිතව ඒවා බිඳහෙලලා ධර්මයේ මතු කරන්න මගේ ශ්‍රාවකයෝ දක්ෂ වෙනකන් පිරිනිවන් පාන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. අන්න බලන්න, පාපී මාරයා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියන්නේ ඔබ වහන්සේ ඉක්මනින්ම පිරිනිවන් පාන්න. මේ අවබෝධ කරගත් ධර්මය නම් මිනිස්සුන්ට කිය කියා ඔබ වහන්සේ විහිසට පත් වෙන්න එපා, ඉක්මනින් පිරිනිවන් පාන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළා පාපී මාරය බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ. දැන් එහෙමනම් කෙනෙක් සමහරු හිතනවා මේ මාරය ආරාධනා කළ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ. මහා පරිනිබ්බාන සූත්‍රයේ තුල සඳහන් වෙනවා ඉදා චාපාල චේතිය ස්ථානයේ අසලදී පාපී මාරය පෙනී ඉඳලා නිදුකානන් වහන්සේ ඔබ වහන්සේ දැන් වැඩ හිටිය ඇති. ඔබ වහන්සේ පිරිනිවන් පාන්න කියලා ආරාධනයක් කරා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා පාපී මාරය නුඹ කලබල වෙන්න එපා. තථාගතයන් වහන්සේ හරියටම තව මාස 3ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ පිරිනිවන් පානවා කියලා චාපාල චෛත්‍ය ස්ථානයේ අසලදී ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අදිෂ්ඨාන කරා. දැන් කෙනෙකුට ඔය කරුණ විතරක් ඇහුවොත් ඔය චාපාල චෛත්‍ය ස්ථානයේ අසලදී මාරයා මෙහෙම සිහි කරා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මාරේ නුඹ කලබල වෙන්න එපා, මං තව මාස 3කින් පිරිනිවන් පානවා කියලා කීවා කියලා ඔය ටික විතරක් අහපු කෙනෙකුට හිතෙන්නේ මාරයා ආරාධනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ ටිකක් බය වෙලා ඒ නිසා මාරයා කලබල වෙන්න එපා, මං මාස 3කින් පිරිනිවන් පානවා කියලා ඉක්මනින්ම පිරිනිවන් පෑවා වගේ එකක් කෙනෙක් එහෙම වටහා ගන්න පුළුවන්. පින්වතුනි, මාරයට ඕන නිසා බුදුවරු පිරිනිවන් පාන්නේ. මාරයා පිරිනිවන් පාන්න කියලා ආරාධනා කරේ බුදු වෙච්ච මුල්ම සතිවලමයි. නැවත නැවතත් මාරයා ආරාධනා කරා ඉක්මනින්ම පිරිනිවන් පාන්න. ඒ හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරා පාපී මාරය බුදුරජාණන් වහන්සේලා එහෙම පිරිනිවන් පාන්නේ. අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා ඒ ධර්මය තුළ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කෙන සිව්වනක් පිරිස ලෝකෙ පහළ වෙලා ඒ අයි ධර්මය ගැන ව්‍යක්ත විශාර්ධ බහුස්ෘත ධර්ම දරයි බවට පත්වෙලා දම්මානු දම්ම ප්‍රතිපදාවේදිලා සාමීචි පටිපන්න අනුදම්මචාරී පිරිසක් බවට මගේ ශ්‍රාවකයෝ පත්වෙලා මේ බුද්ධ ශාසනයේ බබලවන්න මගේ ශ්‍රාවකයෝ දක්ෂ වෙනකං පිරිනිවන් පාන්නෑ කියෝ. ඒ තමයි සම්බුදු කෘත්‍ය. බුදු කෙනෙක් විසින් ලෝකයට කළ යුතු සම්බුදු කෘත්‍යයක් තියෙනවා. ඒ සම්බුදු කෘත්‍ය සිදුවෙලා අවසන් වෙනකල් මාරයන්නේ මේ කවුරු මොන විදිහට ආරාධනා කරත් බුදුවරු පිරිනිවන් පාන්නෑ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කළ යුතු සියලු ධර්ම කොටස් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවසන් වෙලා තමන් වහන්සේගේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා තමයි බුදුරජාණන් වහන්සේ දා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී පිරිනිවන් පාන්නේ. එහෙම නැතුව මාරයට ඕන නිසා පිරිනිවන් පෑවන්නේ නෙමෙයි. මාරය අවස්ථා ගණනාවකදීම නොයෙක් තැන්වල බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා පිරිනිවන් පාන්න කී කිය සිහිපත් කරපු බව මහා පරිනිබ්බාන දේශනාවේ සඳහන් වෙනවා. දැන් බලන්න මේ මාරය කොච්චර නොමග යවන් හදනවද කියලා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පළවෙනි රහත් 69 උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. එදා පස්වක භික්ෂූන් වහන්සේලාට මේ දේශනාව කරා. ඒ පස් දිනාටම අනන්ත ලක්ෂණ සූත්‍රෙන් දහම් දෙසලා මේ පස් දිනාම රහත් වුණා. යසකුල පුත්‍ර ඇතුළු යාළුව 54 දෙනෙක් ඇවිල්ලා එකතු වුණා. ඒ අයටත් දහම් දෙසුවා පළවෙනි රහත් 69 පළවෙනි වස් කාලේ ඉසිපතන මිගදායේ පුණ්‍ය භූමියේ බුදුරජාණන් වහන්සේ සමග වැඩ හිටියා. දැන් මේ වස් කාලේ අවසන් වෙලා දැන් රහතන් වහන්සේලා 69ක් ඉන්නවා. මේ 69ට බස් පවාරණය කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරා චරත භික්ඛවේ චාරිකා බහුජන හිතායි බහුජන සුඛායි අත්තායි හිතායි සුඛායි දේව මනුස්සාන මහණෙනි චාරිකාය වඩින් බොහෝ දිනාට හිත පිනිස සැප පිනිස අත්තායි හිතායි සුඛායි දේව මනුස්සාන දේව මිනිස් ලෝකයාගේ මාර්ථයේ පිනිස හිත පිනිස සැප පිනිස චාරිකාය වඩින් ගම් නියම් ගම් පුරා වැඩම කරන් එක මගකින් දෙනමක් යන්න එපා. ඒ මුණ ගැහෙන හැම දිනාටම ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ මුල මැද අග පිරිසිදු. මුල තමයි සීලේ, මැද තමයි සමාධිය, අග ප්‍රඥාව. සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත සාත්තං අර්ථ සහිතව සබ්භ්‍යාංජන පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් යුක්ත පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසේති පිරිසිදු නිවන් මගම දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ 69ටම අනුශාසනාවක් කරනකොටම මෙන්න අහසේ ඉඳන් කෙනෙක් ඇහෙන්න කියනවා. අන්තලික්ක චරෝ පාසෝ යායන් චරති මානසෝ තේන තම් බාද ඉස්සාමි නමේ සමන මොක්කසි. ශ්‍රමණය නුඹලා මිදුනා කියලා හිතාගෙන හිටියට මේ අහසේ අන්තරීක්ෂයේ තියෙනවා උගුලක් තොණ්ඩුවක්. ඒ තොණ්ඩුවෙන් නුඹලා සියලු දෙනා මං අල්ලගෙන බැඳලා ගැටගහගෙන ඉන්නේ. ඒ නිසා නමේ සමන මොක්කසි ශ්‍රමණේ නුඹලට මගෙන් නම් ගැලවීමක් නෑ කිය. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ බැලුවා කවුද කියලා. බලනකොට දැක්කා පාපී මා නුඹේ ඔය තොණ්ඩුව තමයි නුඹට බැඳිලා යන ඇහැට පේන ප්‍රියමනාප රූප, කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද, නාසයට දැනෙන ප්‍රියමනාප ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස. මේ පංචකාමයන් ඔස්සේ තමයි නුඹට බැඳිලා ඉන්නේ. නමුත් මගේ මේ ශ්‍රාවකයෝ සියලු දෙනා පංචකාමයන්ගෙන් මිදිච්ච අය, පංචකාමයන් ගැන තෘෂ්ණාව ප්‍රහාණය කරගත් අය, අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය කරපු අය. මාරය නුඹට මේ අය ගිය තැනක්වත් හොයාගන්න බෑ කියෝ. එහෙම කියනකොටම මාව අඳුනගත්තා කියලා මාරය එහෙම්මම සැඟවිලා පලා ගියා. එතකොට අපිට පේනවා මොන තරම්නම් බුදුරජාණන් වහන්සේ නොමග යවන්න වික්‍රමානුකූලව සීල සමාධි ප්‍රඥා වඩාගෙන ඔබටත් නිවන කරා යන්න පුළුවන්කම තියෙන. එහෙමනම් මේ මාරයා ගැන, මාර පරාජය ගැන, මාරයාගේ ස්වභාවය ගැන මේ ධර්ම දේශනාවෙන් ඔබ බොහෝ කරුණු ඉගෙන ගත්තා. ඒ දැනුම ඔබේ ජීවිතේට මේ මාරයාගේ මිදිලා, මේ කාම ලෝකයෙන් මිදිලා, මේ සංසාර ගමනින් මිදිලා උතුම් වූ නිවන් අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලු පින අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිව්‍ය අසහිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේ මද මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පින් අද දායකත්වේ බාරගෙන කටයුතු කරන්නේ කෑගල්ල පල්ලේ කරඬුපොණ මුත්තේට්ටු හේන අංක A23 නිවසේ පදිංචි WP සුනිල් රත්න, WG කුසුමාවති, WP සුමේද සුනිල් රත්න, ඒ වගේම ASP පත්ම කුමාර සහ WP ජීවනි සුනිල් රත්න කියන අය විසින්. මෙයාගේ අරමුණු තමයි සුනිල් රත්න මහතාගේ සහ කුසුමාවති මහත්මියගේ මිය පරලොවගේ දෙමාපියන් වන WP සිරිපිනා, ඒ වගේම SP මල්ලන්දු, ඒ වගේම WG සිරිපිනා, WG මේරි නෝනා යන ඒ මිය පරලොව ගිය දෙමාපියන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීමත් පරලොව සැපත් සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණා. ඒ පවුලේ මිය පරලොව ගිය ඥාතීන් වගේම ඔබ හැම දෙනා නමින් ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනා නමින් මිය පරලොව ගිය ඥාතීන් සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම දුලංචන, කවිෂ්ක, හිරුෂි ඇතුළු පවුලේ හැම දෙනාටමත් ඒ පියදාස, පත්මා ඇතුගල, දයා පත්මසිරි, පත්මා ජයතිලක, WG විපුලසේන යන අයත්, ඒ වගේම වන්නි ගුවන් හමුදා කඳවුරේ සියලුම රණවිරුවන්ටත් නිදුක් නිරෝගී සම්පත්තිය, ධර්මාවබෝධයේ දීර්ඝායු සම්පත්තියම ලැබේවා කියන ප්‍රාර්ථනෙ. ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දෙනා නමෙන් මිය පරලොවගිය ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. එහෙමනම් ධර්ම ශ්‍රවණී කළ ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටමත්, මෙත් කාර්ය මණ්ඩලයේ දරුවන් ඇතුළු සියලු දෙනාටමත් උතුම් වූ නිවන් අවබෝධයේ පිණිසම, ධර්මාවබෝධයේ පිණිසම මේ සියලු පින උපකාර වේවා වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ. අපිට පුළුවන් අද දවසේ මේ ධර්ම සාකච්ඡාව තුළ මේ ස්වභාව ධර්මයේ කුපිත වීමට, ස්වභාව ධර්මයේ වෙනස් වීමට, ඍතු විපර්යාසයන්ට මේ අපි කරන ක්‍රියාවන් සහ තව මොන වගේ කණ්ඩායම්ද මේකට සම්බන්ධ සහ මේ කටයුතු වලදී විවිධාකාරයෙන් ඒ දේවල් සිදු කරන්නට යම් යම් හැකියාවන් තිබෙනවද කියන කාරණේ අපිට කතා කරන්නට පුළුවන්කම ලැබෙනවා. ලෝකේ සතුටු වෙන જાතින් අතර අපි ඉන්නේ කොහෙද කියන කාරණයත් අපි හැමදෙම මේ වැඩසටහන ආරම්භ කරන දවසේ මාත් සමගින් සාකච්ඡා කරමින් හිටියේ. ඒ නිසා සතුට ජීවිතයට කොතරම් වැදගත්ද කියන කාරණයත් එක්ක අපි අද ඉන්නේ සතුටද ද්වේෂයද අපේ හිත මත තියාගෙන කියන කාරණය සසඳා බැලුවොත් එහෙම සතුට කොහෙද කියලා හොයාගන්නවත් බැරි වේවි. ඒ නිසා අද මේ සාකච්ඡාව තුළදී අපි මේ හැම දෙයක් පිළිබඳව තියෙන ඉඩ කඩේ කාලේ හැටියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ගෞරවයෙන් නැවත වාරයක් පූජනීය ගලිකම් ඥානදීප හඳුරන වහන්සේව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබන අවසර හඳුරන්නේ වරුණ අපේ හඳුරන්නේ ස්වභාව ධර්මයේ මෙතරම්ම කිපිලා තියෙන මේ යුගයේ අද දවසේ විශේෂයෙන්ම උදෑසන වැඩසටහනදී මා සිහිපත් කළා මේ මිනිසුන් විවිධාකාරයේ ක්‍රියාවන් වල නිරත වෙනවා. අපි යමක් කළොත් එහෙම අපි සාමාන්‍යයෙන් දන්නවා හැම දෙයකම දෙපැත්තක් තියෙනවා කියන කාරණේ. අපි යමක් කළොත් එහි කරන දෙයට ප්‍රතිවිරුද්ධ දෙයක් නැවත තව සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපි හඳුනන්නේ මේ අපි දෙන දේවල් නිසාවද ස්වභාව ධර්මයෙන් අපිට මේ වගේ දේවල් ලැබෙන්නේ කියන කාරණේ, නැත්නම් ස්වභාව ධර්මීය මිනිසා සමග තියෙන සම්බන්ධතාවයේ මොන වගේද කියන කාරණේ පැහැදිලි කරලා සාකච්ඡාවට ප්‍රවේශයක් ගන්න බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඇත්තම වරුණ අපි යමක් වපුරනවද ඒ වපුරන දේ තමයි අපිට අස්වැන්න හැටියට ලැබෙන්නේ. තල වපුරපු කෙනාට තල අස්වැන්නක් නෙලා ගන්න පුළුවන්. වී වපුරපු කෙනාට වී අස්වැන්න නෙලා ගන්න පුළුවන්. මුං වපුරපු කෙනාට මුං අස්වැන්න නෙලා ගන්න පුළුවන්. එතකොට බුදුරජාන් වහන්සේ පෙන්වනවා යමක් වපුරනවද ඒ වපුරන දේ තමයි තමන්ට අස්වැන්න හැටියට නෙලා ගන්න. එතකොට දැන් ධර්මීයව සඳහන් වෙනවා මේ අපි ඉන්න කාලවලට වඩා මේ මනුස්ස ලෝකේ දීර්ඝ ආවිෂ ඇති කාල තිබිලා තියෙනවා. ඒ කාලවල මිනිස්සු බොහොම සතුටින් ජීවත් වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ ලෙඩ රෝග අඩුයි. ශරීරේ බොහොම ලස්සනයි, පැහැපත් කියනවා. මිනිස්සු බොහොම ගුණධර්ම රකින්නවා කියනවා. ඒ කාලේ තමයි ওই සක්විති රජවරු පහළ වෙනවා. අහසින් යන සිවුරඟ සේනා පිරිවරාගෙන යන සක්විති රජවරු අහසේ ඉඳන් හැම රටකටම ලෝකේටම අහසෙන් අනුශාසනා කර කර යනවා කියන ප්‍රාණඝාතයෙන් වළකින්න. හොරකමින් වළකින්න, වැරදි කාම සේවනයෙන් වළකින්න, බොරුවෙන් වළකින්න, මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න. මේ සක්විති රජුරෝ හැම දිනාටම බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ලෝකෙ ඇති කරන. ඒ නිසා තමයි ලෝකෙම පාලනය කරන මේ සක්විති රජුරෝ කිසිම දඬු මුගුරක් අවියාවිදයක් නැතුව ලෝකෙම සීලයක් තුල දමනය කරගන්න. එහෙමයි. එතකොට ඒ කාලේ සතාසී උපාවට පවා ආරක්ෂාවක් රැකවරණයක් ලැබෙනවා කියනවා. එතකොට ඒ ගහකොළ සතාසී උපාව පවා දැන් සක්විති රජ කෙනෙක්ගේ සක්විතිවත් හැටියට සඳහන් වෙනවා. ධර්මයේ තමන්ගේ පාලනේ මේ තේමාව කරගන්නවා. ධර්මානුකූල මම දසරාජ ධර්මයෙන්, ඒ කියන්නේ ධාර්මිෂ්ඨව රටක් පාලනය කරන සක්විති රජ කෙනෙක්. තමනු සීලවන්තයි. ලෝකේට සීලෙන් අනුශාසනා කරනවා. ඊළඟට සක්විති රජුරුවන්ගේ කාලේ ඒ හැමෝටම ඒ ආදායම් බෙදිලා යනවා කියනවා. ඒ මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් මිනිස්සුන්ට ඒ දැන් සමසේ බෙදිලා. එතකොට මිනිස්සු බොහොම සතුටින් ජීවත් වෙනවා. සමාජවාදී අර්ථකථනයක් වගේ. ඒ දැන් එතනදී ඒ හැමෝගෙම ඒ සුසුකම් අනුව රජුරුවන්ගේ ඉඳන් පහළට යනකම් අධර්මිෂ්ඨ වෙන කාලයක් එනවා. ප්‍රධානම් පුරවැසියන් රටේ රජුරු. එතකොට රජුරු අධර්මිෂ්ඨ වෙනකොට රජුරු යටතේ ඉන්න අමාත්‍ය මණ්ඩල අධර්මිෂ්ඨ වෙනවා කියනවා. ඒ යටතේ ඉන්න රාජ්‍ය තන්ත්‍රය අධර්මිෂ්ඨ වෙනවා. පරිපාලනය. ඊට පස්සේ වෙළඳ කටයුතු කරන සාමාන්‍ය ව්‍යාපාරික ප්‍රජාව අධර්මිෂ්ඨ වෙනවා. එහෙම පල්ලෙහාට පල්ලෙහාට ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සු ඊළඟ ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ මේ එයාත් අධර්මිෂ්ඨ ජීවිත ගත කරනවා. අන්තිමට රටේ හිඟන්න දක්වා. හිඟන්නොත් හිඟාගන්නේ නැතිකමට නෙමෙයි. ඒකත් වංචාවට. ඒකත් හොරකම. එතකොට මේ වගේ කියන්නේ අවංකව තමන්ගේ අසරණකම කියලා හිඟාකනෝ නෙමෙයි. ඒකත් ව්‍යාපාරයක් වෙනවා. එතකොට ඒ මට්ටමට ඉහළ පුරවැසියන්ගේ ඉඳන් අන්තිම රටේ හිඟන්න දක්වා අධර්මිෂ්ඨ වෙනකොට මේ අදම්මික සූත්‍රය පෙන්නනවා පොළොවාසී දෙවියන් මිනිස්යන් ගැන කිපෙනවා කියන. එතනදී මිනි දෙවියන්ට මිනිස්යන් ගැන මහා කලකිරීමක් ඇති වෙනවා කියන. මේ මිනිස්යන්ගේ තියෙන ද්වේෂය, වෛරය, තරහව, අධර්මිෂ්ඨ ගති නිසා දෙවියන් මිනිස්යන්ට උදව් උපකාර නොකර දෙවියන් මිනිසුන්ගෙන් ඈත් වෙනවා කියන. අහක බලා ගන්නවා. දෙවියන් අහක බලනවා. දැන් එතනදි වෙන්නේ දෙවියන් මේ දඬුවම් දෙනවත් නෙමෙයි. ස්වභාවිකව වෙන්න යන විපත්වලදී දෙවියන් මිනිසයන්ගේ යහපතට උදව් කරන්නේ නැතුව දෙවියන් අහක බලනවා. ඒ කියන්නේ ස්වභාවික විපත්තු දෙහැමි වෙලා වුණාම තමයි වහින්නේ කියන කාරණේ. දැන් මේක මේ පුදුම වෙහිල්ලක් වැස්සනේ. ඔව්. රජ්ජුරු ධර්මිෂ්ඨ වෙනකොට නිසි කලට වැසි ලබා දෙන්න කියලා තමයි දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන්නේ. ඒ කියන්නේ රජ්ජුරු ධර්මිෂ්ඨ වෙනකොට වැහැලා වැහැලා රට නැත්තර නැති වෙන එකක් නෙමෙයි. නිසි කලට වැසි ලබා දෙනවා. මිනිස්යන්ගේ යහපත උදෙසා. එතකොට දැන් බලන්න දේශනාවක සඳහන් වෙන දැන් අපි හිතන්න පුළුවන් මේ වැස්ස. ඌව ස්වභාවික දේවල්. ඌ අපිට කරන් දෙයක් නැහැ. කෙනෙක් කියන්න පුළුවන් අසු ළඟ ඌව සුලිසු ළඟ ඌව ස්වභාවික දේවල්. ඌ අපිට කරන් දෙයක් නැහැ. හැබැයි ධර්මයේ තියෙනවා මේ වැස්ස, සුළඟ, සීතල, උණුසුම මේවා ස්වභාව ධර්මයි. තමයි මේක ඍතු නියාම වලට අපිට විස්තර කරන්න පුළුවන්. හැබැයි සංයුක්ත නිකාය බුදුරජාණන් වහන්සේ විස්තර කරන වලාහක සංයුක්තිය කියලා දේශන පෙළක් තියෙනවා. මම මේ දේශන වලින්ම කියන්නේ උණගෙන උඩ පෙරලා බලන්න පුළුවන් වලාහක සංයුක්තේ. ඒකේ තියෙනවා වැස්ස වලාහක දේවතාවුරු කොටසක් ගැන. ස්වභාවික වැස්ස වහිනවා තමයි අපි ඉගෙන ගත්ත ওই වැසි චක්‍රයක් කියලා එකක් ඔබට මතක් වෙයි. මේ ස්වභාවික වහින මේ ක්‍රියාවලියේ මේ වැස්සට බලපෑම් කළ හැකි 이르දි බල සම්පන්න දේවතාවුරු ඉන්නවා. ඒ දෙවියන්ට පුළුවන් කියනවා වැස්ස නවත්තන්නත් පුළුවන්. නියඟ දුර්භික්ෂාවහම ඒ දෙවියන්ට දෙවියන්ගේ 이르දි බලෙන් වැසි ඇති කරවන්නත් පුළුවන් කියනවා. එතකොට ස්වභාවිකව වහින වැස්සට බලපෑම් කළ හැකි දේවතා කොටසක් ඉන්නවා. ඒ අය බලපෑම් කරන්නේ ගුණධර්ම රකින්න මිනිස්සු ඉන්න තාක්කල්. ඒ අයගේ යහපතට ස්වභාව ධර්මයේ පාලනය කරන්නේ දෙවියන් ඉදිරිපත් වෙනවා. ඊළඟට සුලං හමන. දැන් අපිට කියන්න පුළුවන් මේ අඩු පීඩනයක් තියෙන තැනට වැඩි පීඩනයක් තියෙන තැනින් හුලං හමාගෙන ඉන ඕකනේ අපි දන්නේ. එතකොට මේක තමයි ක්‍රියාවලිය. හැබැයි සුලඟ පාලනය කරන්න පුළුවන් දේවතා කොටසක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ අයට කියන්නේ වාත වලා දෙකක් විස්තර වෙනවා. ඒ අයට 이르දි බලයෙන් පරිසරයේ සීතල ඇති කරවන්න, උණුසුම ඇති කරවන හැකියාව තියෙනවා කියන. එතකොට අපිට පේනවා සීතල, උණුසුම, වලාකුළු, අහස ගමන් කිරීම, සුලඟ වේගය, වැස්ස මේවා ස්වභාවික දේවල් වුණාට ඒවා පාලනය කර හැකි ඍදි බල සම්පන්න දේවතාවරු ගැන ධර්මී සඳහන් වෙනවා. හැබැයි බුදුරජාන් වහන්සේ මේ අදම්මික සූත්‍රෙ පෙන්නනවා මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට මේ ස්වභාව ධර්මයේ පාලනය කරන්න පුළුවන් දේවතාවරුන් විතරක් නෙමෙයි භූමාට දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වාම දෙවියන් අතර මිනිස්යන් ගැන බොහොම කලකිරීමක් අප්‍රසාදයක් ඇති වෙනවා. ඒ අප්‍රසාදයේ තුල ස්වභාව ධර්මයේ අර ඇතිවන වෙනස්කම් වලදී මිනිස්යන්ගේ යහපතට උදව් උපකාර කරපු දෙවියන් අහක බලනවා. එතකොට වෙන්නේ වැහැලා වැහැලා වැහැලා නැත්තට නැති වුණත් වැස්ස වලාහක දෙවිවරු මිනිස්යන්ගේ යහපතට උදව් කරන්නේ. නියඟයක් ඇවිල්ලා කොච්චර මිනිස්සු පීඩාවට පත් වෙලා වතුර පොදක් නැති වුණත් වැස්ස වලාහක දෙවිවරු නෙමේ උදව් කරන්නේ. මේ දෙවියන්ට ඇති වෙනවා අධර්මිෂ්ඨ පෞකාරයන්ට අපි උදව් කරන්න ඕනේ නැහැ කියන හැඟීමක්. දැන් හිතන්න මිනිස්සෙක් වුණත් හිඟන්නේ කොට යමක් දුන්නා බලනවනේ මේ සමහරක දෙන්න එපා. ඕක කසිපුකාරයි. දෙන්න එපා ඔය කුඩු ගහන මිනිස්සේ. දෙන එකත් නවත්තන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ හිඟන්නේ කොට දුන්නත් මිනිස්සු බලනවා මේ හිඟන්නත් ගුණධර්මයක් රකින්නවද කියලා. එහෙමයි. ඒ දැන් මේ හිඟන්නේ ඊතනත් හොයලා බලනවා. මේ දෙන දෙයි මේ මිනිස්සයා යහපත් දෙයක්ද කරන්නේ. වැරදි වැඩක්ද? දැන් මේ අපේ රටේ වුණත් හඳුනන්නේ දැන් යම් කෙනෙක් කාලා ඇඳලා හොඳට වාහනයක ගිහිල්ලා එහෙම ඉන්නව දැක්කහම තව බොහෝ දෙනා ඊර්ෂ්‍යා කරනවා. ඒවට මග ඇහිලෙනවා. ඒකේ ස්වභාවය ඇත්තටම දැන් මේ ඇති නැති පරතරයත් එක්ක මේක ඇති වෙනවා. දැන් අපිට පේනවා වරුණ සාමාන්‍යයෙන් අපේ රටේ හොඳ උගත්තු ටික හොඳ ඉගෙනගත්ත හොඳ ඉහළ බොහෝ දක්ෂතා ඇති බොහෝ බුද්ධිමත්තු ඉන්නවා. ඔවුන් බොහෝ දෙනෙක් ඉගෙනගෙන කරන්නේ විදේශ රටවල් වලට. එහෙමයි. ඔවුන් නොයෙක් රටවල් වල ගිහිල්ලා තමන් පවුල් පිටින් පදිංචි වෙලා ඒ රටවල් වල ජීවත් වෙනවා. අපි ඉතින් මෙහි සමහර නායකයෝ ආරාධනාත් කරනවා මේ අපේ රට දැන් එන්න, මේ රට දැන් බොහොම හොඳයි, ඔබ මේ විදේශ රටවල් වලට වෙලා ඉන්න එපා, අපේ රටවල් වලට එන්න. දැන් අපිත් වරුණ දැන් ওই රටවල් වල බණට යනවානේ. දැන් පහුගිය දවස්වල මම ඕස්ට්‍රේලියාව ගිහිල්ලා දේශන කරා. අපි ගියාම ඉතින් අපේ බණ අහන්න 100,000 ගණන් ඒ රටවල් වල ඉන්න අපේ ලාංකිකයෝ එකතු වෙනවා. ඉතින් බොහෝ උගත්තු මේ රටේ හොඳ ඉහළ තනතුරු දරාගෙන බොහෝම උගත්තු ඉන්න මේ මිනිස්සු බොහොම හොඳ ආදායම් මට්ටමක් ඇතුව ගෙවල් දරවල් හොඳ යාන වාහන ඇතුව බොහොම සැප සහිත බොහොම සතුටින් ජීවත් වෙන කොටස. ඉතින් අපිත් අහනවා ඉතින් හම්බුනහම මේ මහත්යෙන් නැද්ද ලංකාවට එන්න අදහසක් එහෙම නැද්ද? ඉතින් මේ සමහරු කියනවා ඉතින් හාමුදුරනි අපි මේ රටේ අපේ මේ හැමෝටම එක මට්ටමක් තියෙනවා. අපිට හොඳ ගෙයක් දොරක් තියෙනවා. ඒ ගෙවල් වල වාහන දෙකක් තුනක් තියෙනවා. මේ මිනිස්සු ගන්න පඩියෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඔව්. මේ මිනිස්යාට ලංකාවට ආවොත් ඒ පඩියම අරගෙන මෙහි, ඒ කියන්නේ මෙහි රසාවකට ආවොත් ත්‍රීවිල් එකක් වගේ අරගෙන පොඩි ගෙදරක ඉන්න පුළුවන්. මම හිතන්නේ දැන් ත්‍රීවිල් එක ගන්නත් බෑ, හරකෙක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අන්න එහෙම ජීවත් වෙන්න පුළුවන් ලංකාවට ආවොත්. ඉතින් එහෙම මිනිස්සෙක් ඉඳීද ලංකාවට ඇවිල්ලා? එන්නේ නැහැ. ඒ උගත්තු මේ රටවල් අතහැරලා යනවා මේ ක්‍රමවේදත් එක්ක. අපි හඳුර මේ කියන්නේ ඔබ වහන්සේ ලබාගත්තු අත්දැකීම. අපිට අපි රටවල් ගාන යනවා, ධර්ම දේශනා කරනවා, අපි රටවල් වල ඉන්න ලාංකිකයෝ මුණ ගැහෙනවා. එතකොට අපිට පේනවා මේ මිනිස්සු ලංකාවට එන්නේ නැත්තේ මේ රටවල් වල මේ ඇති වෙන ඇති නැති පරතරයත් එක්ක උගතෙකුට මේ රටේ ජීවත් වෙන්න බැරි මට්ටමක් ඇති වෙනවා. දැන් මේ බදු ක්‍රමය ගැන අපි කතා කරමු. අනාගතේ මිනිස්සුන්ට වාහනික යන ජපන් වාහනික යන මිනිහා ගැන පුදුම කේන්තියක් ඇති වෙනවා ඉස්සරහට. අර හයිවේ එක යනකොට ගල් ගැහුවා. ඔව් අපිට අත්දැකීම් තියෙනවා හයිවේ එක යනකොට මිනිස්සු වාහන වලට ගල් ගැහුවා. ඉස්සරහට ජපන් වාහන වලට ගල් ගහන කාලයක් එන්න පුළුවන්. ඉරිසියා වැඩි වෙලා. ඒ කියන්නේ මිනිස්සෙකුට වාහනයක් ගන්න බැරි වෙනකොට අනාගතේ ඉතින් ලොකු හොරෙකුට, ඊළඟ ලොකු දේශපාලකයෙකුට, ලොකු ව්‍යාපාරයක්, සාධාරණ ව්‍යාපාරයක් ගන්න අමාරු වෙන්න පුළුවන් ඉස්සරහට. එතකොට ඒ වගේ මිනිස්සෙකුට විතරයි හොඳ ජපන් වාහනයක්, හොඳ ජීප් එකක් ගන්න පුළුවන්. හැබැයි එහෙම ගන්න කොටසක් ඉන්නව රටේ. එන වාහනේ මොකද්ද කෝටි 10 වුණත් ඒ වාහනේ ගන්න එක පැලැන්තියක් ඉන්නවා. එතකොට ඒ අයට විතරක් එක මට්ටමක් ගොඩ නැගිලා සාමාන්‍ය මිනිසයාට කිසිම අඩු ගන්න හැම මිනිසයාගේම ඉලක්කය තමයි රස්සාවක් කරන්නේ. ලස්සන ගයක් හදාගන්න. සතුටින් ඉන්න. වාහනයක් ගන්න. ඒක සිහිනයක් මිනිසෙකුට. සන්තෝෂෙන් ජීවත් වෙන්න දරුවෝ එක්ක. එතකොට ඒ ඉලක්කයට යන්න බැරි වෙන මිනිසයාට යමක් තියෙන කෙනා ගැන පුදුම වෛරයක්, ඉරිසියාවක්, ද්වේෂයක් ගොඩ නැගෙනවා. එතකොට මේ ද්වේෂය වෛරයත් එක්ක මිනිස්සු එකිනෙකා දිහා බලන්නේ බොහොම ඉරිසියාවෙන්, කුහකකමින් වෛරේ. එතකොට එකිනෙකා තුළ මේ කැකහැරෙන වෛරේ අනාගතේ ඉන්න වැඩි වෙන මේ තත්ත්වයන් එක්ක. එතකොට අපිට පේනවා මේ ස්වභාවයන් එක්ක මිනිස් සලේ කියන මිනිස්සෙක් හැප්පුවා කියලා. දැන් ඇත්තටම මෝටරසයිකල් යන මිනිස්සයාගේ වැරද්ද කිමෙ මේ මිනිස්සයා පාර මැද්දට මෝටරසයිකලේ දාලා. හැබැයි කුඩු කරන්නේ අර ජීප් එක. ගමේ මිනිස්සුම එකතු වෙලා ගහන්නේ අර ජීප් එකට. ඇයි ජීප් එක ගැන වෛරයක් තියෙනවා. ඒ කියන්නේ අර සුපිරි වාහනය කියන හොඳ සැප සහිත වාහනය කියන සල්ලිකාර මිනිස්සයා ගැන වෛරකින් ඉන්නේ සාමාන්‍ය ජනයා. ඒ නිසා මෝටර් සයිකලයක හරි පුරුත් සයිකලයක හරි පාරේ පැනලා හරි මිනිස්සෙක් වැදුනා නම් වාහනෙට හරි වැරද්ද කාගේද මේ කියන එක නෙමෙයි බලන්නේ කෙලින්ම අර වාහනේ කුඩු කරනවා. එතකොට හඳුනන්නේ මේ එතකොට මේ තියෙන්නේ අපේ අතර තියෙන ප්‍රශ්නයක් මේකේ. කියන්නේ පාලකය හෝ එහෙම නෙමෙයි සාමාන්‍ය මට්ටමේදී පවා අපේ කියන්නේ අපේ අධර්මිෂ්ඨකම් නෙමෙයි මතු වෙලා තියෙන්නේ. ඇත්තින් මේ අධර්මිෂ්ඨකම් ජීවත් වෙන පරිසරයත් එක්ක ගොඩ නැගෙනවා. ඒ කියන්නේ ඒ තමන්ගේ ඉලක්ක ඉෂ්ට කරගන්න බැරි වෙනකොට මේ මිනිස්සු තුල මහා ද්වේෂයක් වෛරයක් තරහක් ඇති වෙනවා. ඉතින් මේ මිනිස්සුන්ගේ ආදායම් මට්ටමට අනුව රසාවක් කළ ජීවත් වෙන බැරි වෙනකොට මේ මිනිස්යාට ඉතුරු කරගන්න දෙයක් නැති වෙනකොට දුක් විඳලා අතට තමයි මාසෙ අන්තිමට ලයිට් බිල, ටෙලිෆෝන් බිල මං හිතන්නේ මේවා එනකොට දැන් සාමාන්‍යයෙන් ඔය අපි ගමුනේ වැට් එක වැඩි වීම ගැන නිකන් ෆෝන් කාඩ් එකක් 100 කාඩ් එකක් දැම්මා රුපියල් 40ක් විතර කැපෙනවා මං හිතන්නේ හැමෝම හෙන ඉල්ලුව පහුගිය කාලේ. ඒවා තමයි මේ වදින්නේ මිනිස්සු. අන්න හොඳ තැනක්. හඳුනගන්න. එතකොට ඒ වගේ ද්වේෂයකින් යම් යම් දේවල් දැන් හෙන ඉල්ලනවා සමහරු පොල් ගහනවා. එතකොට සමහරු තවත් මේ දේවල් පිළිබඳ ද්වේෂයෙන් කෑ ගහනවා නොඑක් දෙවියන්ට කියනවා මේවේ බලපෑම. එතකොට ඒවේ බලපෑමක් එනවා. ඒ කියන්නේ මිනිස්සු ද්වේෂයෙන් වෛරයෙන් මිනිසුන් ජීවත් වෙන අමාරු වෙනකොට මිනිසුන්ට එදිනෙදා සාමාන්‍ය මිනිස්සයාට ඇති වෙන ද්වේෂයේ වෛරයත් එක්ක මිනිස්සු වෛරෙන් ද්වේෂයෙන් හිතනකොට බණිනකොට උදේ ඉඳන් රෑ වෙනකම් මේ බැන බැන වෛරෙන් ජීවත් වෙනකොට ඒවත් එක්ක මිනිස්සු දැකලා ඒ සඳහා තමන්ට තවත් දුරටත් ගොඩනැගෙන්නට පුළුවන් පැතිවලට යොමු වෙනවා කියන එක මේක වැඩි සාධාරණයි. එහෙම ඉතින් යොමු වෙනකොටසක් ඉන්නවා. ඒ ඉතින් ඔය හොඳට බණ අහගෙන ධර්මයේ දියුණු කරගෙන බණ භාවනාවක් කරගෙන ඉන්න මිනිස්සයා යාට ලෝ දහම ගැන හිතනවා. මේක ඉතින් ලාභ ලාභ නින්දාප සංසා සැප දුක යසායස කන්න නැති උනක් කමන්නේ වේලක් කර වේලක් කාලා හරි අපිට අනේ වටිනා දෙයක් ධර්මයේ තියෙනවානේ බුදු කෙනෙක්ගේ ධර්මයේ තියෙනවානේ කමක් නැහැ ඉතින් කියලා ධර්මයේ දියුණු කරගෙන එහෙම හිත හදා ගන්න පුළුවන්කම ලැබෙන්නේ අර ධර්මයේ වඩන බණ භාවනා කරන හිත දියුණු කරගත්ත ධර්ම මාර්ගේ ප්‍රායෝගික වඩාගත් පිරිසකට විතරයි. සුළු පිරිසක් වෙන්නේ බැලුවා. සුළු පිරිසක්. නමුත් අපි සමස්තයක් වශයෙන් රටේ ගත්තහම පේනවා මේ බණ ඇහුවට ප්‍රායෝගිකව ධර්මයේ කරා යන්නේ ඉතාම අතලොස්සයි. එහෙමයි. එතකොට අනික් මිනිස්සුන්ට තියෙන්නේ ජීවත් වෙන්න තියෙන අමාරුකම් රටේ තියෙන ප්‍රශ්න ආර්ථිකයක් එනකොට ඇත්තටම වරුණ දැන් අපි ගත්තාම දැන් සමහර රටවල් බොහෝ යුරෝපීය රටවල් සමහර දැන් ඕස්ට්‍රේලියාවේ ගත්තාම ඔබට පුදුම හිතේ එක පැත්තක් දැන් ওই මෙල්බන් වල එක පැත්තක් තියෙනවා මම මේ පැත්තේ ওই ධර්මදේශන වගේයක් කරපු වෙලාවේ ඒ අය කියනවා අනේ හාමුදුරනි අපි දැන් ඒ අය වැල්ලට ගිහින් ඇවිල්ලා උදේ පාන්දර නැගිටලා ගෙවල් මොප් කරලා ඔක්කොම ගෙවල් වල දොරවල් ජනෙල් ඇරලා වැඩට යනවා. බේලෙන්න තියලා. ඒ කියන්නේ ගේවේ මොප් කරලා උදේ පාන්දර දොරවල් ජනෙල් ඇරලා දාලා වැඩට යනවා. එක ගෙදරක තාප්පයක් නෑ. එක ගෙදරක ආරක්ෂකයෝ නෑ. එහෙම මේ ලොකු ඉතින් අර ලොකු කම්පැනි වල විතරයි සිකුරිටි කැමරා තියෙන්නේ. ඒවා තියෙන්නේ යම් කිසි අර විශේෂිත දෙයක් හොයාගන්න නිසා. ඒ කියන්නේ මේ මිනිස්සු ගැන සැකයක් නෑ. දැන් CCTV නෑ එහෙම. පාරවල් වල බඩුමුට්ටු තියලා තියෙම අපි ඒ නිසා මිනිස්සුන්ගේ සතුට දැන් කොච්චර බණ ඇහුවත් අන්න එතන ධර්මයේ කතා කරත් ඒ ධර්මයේ දියුණු කරන්න පුළුවන් පරිසරයක් තියෙන්නේ බෑ. ඒ කියන්නේ හන්දනේ ඇයි අපි මේ පරිසරයේ ගොඩනගා ගන්නට අපේ රටේ ඇත්තටම ඉඩකඩක් නැද්ද? නැත්නම් අපේ මිනිසුන්ගේ තියෙන වැරද්දක්ද මේක? ඔව් ඇත්තටම එක පැත්තකින් මිනිස්සු ඊළඟට පාලක මේ හැමෝම මේකට වග කියන්න ඕනේ. දැන් අපි ගත්තාම ස්වාමින් වහන්සේලා විශාල වෙහෙසක් දරනවා. ඉතින් යම් කිසි ධර්මයක් මිනිස්සුන්ට බණ කියලා දෙන්න ඊළඟට හැම පන්සලකම ගත්තත් හැම ආරණ්‍යකම ගත්තත් වරුණ පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලා මොනවා හෝ මහ විශාල සාසනික සේවයක් කරනවානේ. උන්වහන්සේලාගේ පැත්තෙන් ගත්තාම දහම් පාසල් කරනවා තරුණ ඒ කියන්නේ පොඩි ළමයින්ගේ පටන් ධර්මයේ පැත්තෙන් කියලා දෙන්න උත්සාහයක් ගන්නවා. හැම පිරිත් වලට යනවා බණ වලට යනවා හැම ස්වාමීන් වහන්සේ නමම්ම හැම කෙනෙක්ම මිනිස්සුන්ට කවුරුත් කියන්නේ නැහැ නේ මේ ද්වේෂය හොඳයි. ඔව් මේ වෛරයෙන් ඉන්න එක හොඳයි. මේ නිසාම බොහෝ දෙනෙක් රැකෙනවත් එක්ක. ඒ නිසා මේ මට්ටමට හරි තියෙන්නේ මේ කරන ආගමික කටයුතු ටික පින්කම් ටික නිසා තමයි මේ මට්ටමට හරි මිනිස්සු කන්ට්‍රෝල් වෙලා ඉන්නේ. ඒ නිසා මේ මිනිස්සු මේ නිතර බණ අහලා නිතර දෙවිලේ ධර්ම දේශනා අහලා තමයි ওই මට්ටමට හරි යම් පාලනය වීමක් තියෙන්නේ. ඒ එහෙම නැත්නම් මේක මීට වැඩිය මිනිස්සු අතරින් පුපුරලා යනවා. දැන් අපි දකින්න මේවා යම් සීමාවක් ගියාට පස්සේ මිනිස්සුන්ට අර ඊර්ෂියාවල් වෛර ගොඩ නැගුණාට පස්සේ දැන් බලන්න සමහරලාවට පාරේ යනකොට ඔය තියෙන මොකේකට කණ්ණාඩියකට හරි ගලක් ගහගෙන යනවා. Tamanට ප්‍රයෝජනෙකුත් නැහැ. එක්කෝ ලයිට් එකක් හරි කඩලා දාලා යනවා. ඉතින් ඒ වගේ අර මේ මිනිස්සුන්ගේ තියෙන ද්වේෂයේ වෛරයේ එක එක ස්වරූපෙන් මේ මිනිස්සු පිට කරනවා. මේ ස්වභාවය නැති වෙන්න නම් අර එකිනෙකා එකිනෙකාට අපි කොච්චර කරුණාව මෛත්‍රිය ගැන කිව්වත් ප්‍රායෝගිකව ජීවත් වෙනකොට මේ මිනිස්සයාට ජීවත් වෙන්න අමාරු පරිසරයක් ගොඩනගෙනකොට අර කියන ධර්මයෙන් ප්‍රතිඵල ගන්න අමාරු තත්ත්වයක් ඇති වෙන කොටසක් ඉන්නවා. අර අපි කිව්වා වගේ හොඳට බණ අහගෙන බණ භාවනා කරගෙන ධර්මයේ දියුණු කරගෙන ලෝකෙට මොන වුණත් මම කොහොමරි නිවන් දකින්නවා කියලා බණ භාවනාගෙන පාඩුවේ ඉන්න කොටසක් ඉන්නවා. හඳුරන්නේ දැන් අපි දුරකතන මුතුමත් තියෙනවා. අවස්ථාව ලබා දීලා කතා කරන්න යමු නේද? අයිබවන් අයිබුවන් අපතයි ස්වාමීන් වහන්ස, මට දැනගන්න ඕනේ ඒ මායාගෙන් අපි බේරෙන්න ඕන ක්‍රම සහ ওই මායා කියන්නේ දෙවි කෙනෙක්ද කියන එකයි. ඇත්තෙන්ම මායා කියන කෙනා පුද්ගලික හැටියට පහළ වෙන කෙනෙක්. ඒක තමන්ට සදාකාලික තනතුරකුත් නෙමෙයි. ඒක තමන්ගේ පෙර කරපු පිනකට ලැබෙන තනතුරක්. දැන් සීකේ බුදුහාමුදුරන් කාලේ දුසීමාරයෝනි මුගලන් හාමුදුරුවෝ කියන. එතකොට සසර තමන් පින් කළ සමහරු අධිපති භාවය ප්‍රාර්ථනා කරගෙන පින් කරගෙන ආයෙ ඉන්නෝනේ. බලවත් වෙන්න මට බලවත් තනතුරක්. මට අධිපතියෙක් වෙන්න ඕනේ. ඒ ප්‍රාර්ථනාව තුළ තමන්ට ලැබෙන තනතුරක් තමයි මායя කියන්නේ. කාම ලෝකෙම අධිපතියා. දැන් එතකොට හාමුදුරුවනේ දැන් අපිට නිවන් මඟ පසක් වේවා නැත්නම් නිවන් මඟ ලැබේවා, නිර්වාණ අවබෝධය ලැබේවා, අපිට අපේ ජීවිතයේ දිව්‍ය ලෝක සැප සම්පතින් කර අපි ලැබේවා කියලා එහෙම ප්‍රාර්ථනාත් එක්ක තියෙන. ඒ වගේ දැන් මායя කියන සංකල්ප නැත්නම් මායя කියන පුද්ගලයාගේ නැත්නම් ඒ අපේක්ෂාවෙන් අපි යම් යම් දේවල් කරනවා. කෙනෙක් සමහරු කැමති, තමන් කැමති මම මේ ලෝකෙම කාම ලෝකෙම පාලනය කරන අධිපතියෙක් වෙන්න තියෙනවා. ඒ වගේ සමහරු සක්විති රජකම් ප්‍රාර්ථනා කරනවා, සක්‍රදේවියෝ වෙන්න. එක එක ඒ අතර මුළු කාම ලෝකෙම අධිපතිය වෙන්න ප්‍රාර්ථනා කරගෙන සසර බොහෝ පින් කරපු කෙනෙකුට ලැබෙන තනතුරක් තමයි ඒ කාම ලෝකෙම අධිපතිය. ඒ එතකොට දෙවි කෙනෙක් හැටියට මේ සැප සම්පත් අධිකම දිව්‍ය ලෝකෙ තමයි පරිණිමිත වසවර්ති දෙව්ලෝ. මේ දෙව්ලොව අධිපති භාවයේ ධර්මින්ම පහළ වෙනවා. ඒ නිසා තමයි වසවර්ති මාරය කියන්නේ පරිණිමිත වසවර්ති දිව්‍යලෝක පහළ වෙන්නේ. හැබැයි ඒ දිව්‍ය ලෝකෙ විතරක් නෙමෙයි, සදෙව්ලොවත් මනුස්ස ලෝකයක් සතර අපායත් කියන මුළු කාම ලෝකෙම තමන්ගේ වසංගේ පවත්වන්න තරම් බොහොම බල සම්පන්න හැකියාවක් මාරයට ඇති වෙනවා. එතකොට මාරය මේ තනතුරත් එක්ක තමයි අකුසල් කරන්න පෙළඹෙන්නේ. ඒ කියන්නේ මේක බල කාමෙන් ඉදිමුණාට පස්සේ තමන්ට පිනෙන් මේකට ආවා කියන එක මතක් වෙන්නේ නැහැ. ඒක මේ වගේ මම උදාහරණයක් කියන්න. දැන් වරුණ රජෙක් හිතන් රජ වෙන්න පිනටනේ. දැන් අපි ඕන කෙනෙක් දන්නවා රටක රජෙක් වෙන්න පිනට. එතකොට මේ රජුරුවන් රටේ පාලකයා මේ පිනකට ලැබෙන්නේ. හැබැයි රජුරුව හිතුවොත් මම මේක දාලා යන්නේ නැහැ. ඔක්කොම මරාගෙන හරි මම මේක ඉන්නේ. මම්ම තමයි රජා. මම ආව එලවන්න බෑ. ඊළඟට ද්වේෂෙන් වෛරයෙන් තරහකාරයන්ව ගෙන් පලි ගන්නවා. ඊළඟට මේ මිනිස්සුන්ගෙන් තීරණ ගන්න රටේම ඉන්න කාන්තාව දකුණයි අන්තපුරයට ඇදගෙන එනවා. ඒ වගේ මට්ටමට රජකම් කරන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? කලකම් පළ දෙනවා. එතකොට රාග ద్వේෂ රජ උනේ පිනට. හැබැයි පිනට රජ වෙලා තමන්ට ලැබිච්ච බලයත් එක්ක ඉදිමිලා තමන් ద్వේෂෙන් වෛරයෙන් රාගෙන් ඒව කෙලෙස් තුල උද්දාමයටපත් වෙලා පාලනය කරොත් ඒකෙන් වෙන්නේ අපායගාමී අකුසල් ගොඩක් රැස් කරගෙන කෙලින්ම රජකමෙන්ම අපායට යනවා. ඒ වගේ තමයි මායя. මාර තනතුර ලැබෙන්නේ තමන් කරපු පිනකට ලැබෙන අධිපති භාවය. හැබැයි මාරය වැඩිපුරම අකුසල් කරගන්නේ බුදු කෙනෙක් පහළ වෙන කාරණේ මිදෙන මාර්ගේ. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගේ. සීලේක පිහිටන්න. ඒක තමයි ප්‍රධානම දේ මාරයගේ මිදෙන මාර්ගයට පැමිණෙන්න පළවෙනි මේක තමයි සීලේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන කෙනෙක් සීලේක පිහිටලා සමාධියක් වඩනවා කියන්නේ මායාගේ ඇස්වලට වැලි ගහපු වෙලාවක් කියනවා. සමාධියක් වැඩුවා කියන්නේ මායාට නොපෙනෙන තැනක తాවකාලිකව හැංගිච්ච වෙලාව. මායාට අපිව ග්‍රහණය වෙලා ඉන්නේ පංච කාමයන් එක්ක. මේ ඇහැට පේන ප්‍රියමනාප රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස මේ පංච කාමයන් එක්ක තමයි මායාට අපිව අරමුණු වෙන්නේ. අපි සමාධියක් වඩනවා කියන්නේ පංච කාමයන් ඉක්මවා ගිය වෙලාවක්. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පඨම ධානං උපසම්පජ්ජ විහෙරති කියලා සමාධිය විස්තර වෙන්නේ. පංචකාමයන්ගෙන් වෙන්වෙච්ච මොහොතක් සමාධිය කියන්නේ. එතකොට කෙනෙක් පැයක් හෝ පැය දෙකක් හෝ සුළු මොහොතක් හරි සමාධියකින් ධ්‍යානයකින් ඉන්නවා කියන්නේ ඒ මොහොතේ මායාවගේ ඇස්වලට වැලි ගහපු වෙලාවක් කියනවා. මායාවට නොපෙනෙන තැනක හැංගිච්ච වෙලාවක් කියනවා සමාධිය කියන්නේ. එතකොට සීලේක පිහිටලා සමාධියක් වැඩුවා කියන්නේ යා සීලයක් තුල පිහිටලා මායාවට නොපෙනෙන තැනක తాවකාලිකව හැංගිනවා. මායාවගේ ඇස්වලට වැලි ගහපු වෙලාව ඒ සමාධිය තුල පිහිටලා යා විදර්ශනා වඩනවා. ඒ විදර්ශනා වඩලා සදහටම මායාවෙන් බේරිලා පැන ගන්න. එතකොට ඒ විදිහට සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත නිවන් මාර්ගය කියලා කියන්නේ මායාවෙන් මිදිලා යන වැඩපිළිවෙල. අන්නේ වැඩපිළිවෙල තමයි අපිට මායාවෙන් මිදෙන්න තියෙන එකම මාර්ගය. හොඳයි අපි ඒ තව යමතුමකට අවස්ථාව ලබා දෙනවා. ආයි පවන්. ආයි මන් ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා වහන්සේගෙන් දැනගන්න. දැන් දෙවි දේවතාවුන් වහන්සේලාත් මායාවේ වසඟයට ආйти නම් හොඳ වැඩ කරන අයට පිහිට වෙන්න දෙවි දේවතාවුන් වහන්සේලාට දෙවියන්ට බලපෑමක් නැද්ද මාර්යාගෙන් කියලාද දැනගන්න පොඩ්ඩක් මට. දෙවියන්ට මාර්යා බලපෑම් කරනවාද කියන එක. ඔව් ඇත්තෙම දෙවියන්ට බලපෑම් කරනවා. දෙවියන් අතරත් ඉන්නවා සම්මාදිටික දේවතාවරු, ගුණ ධර්ම වඩන මාර්ගඵලලාභී දෙවිවරු ඉන්නවා. ඒ අය ධර්මයේ දියුණු කරන අයට උදව් කරනවා. ඒ අයටත් දෙවියන් මේ මාර්යාගේ බලපෑම් දැන් අපි ගත්තහම අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න වීරිය වඩනකොට උන්වහන්සේ බෝධි මූලයේ වැඩ ඉන්නකොට දෙවි දේවතාවරු සාදුකාරතිදි අහසේ බලාගෙන හිටියා කියනවා. මහාවීරයන් වහන්සේ කෙලෙස් සටනට වාඩි වුණා, කෙලෙස් සටනට සූදානම් වුණා කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ වජිරහසනේ මත වැඩ ඉන්නකොට චතුරංග සමන්නාගත වීරියෙන් වසවර්ති මාරයා මාර සේනා පිරිවරාගෙන ගිරිමේකලා කියන ඇතු පිට නැගලා මහා සේනා පිරිවරාගෙන එනකොට දෙවියොත් බයේ තැතිගෙන පලා ගියා කියන විතරදී. ඒකට හේතුව දෙවියන්ටත් බිය තැති ගැනීම තියෙනවා. දැන් තජග්ග සූත්‍රෙ පෙන්නන්නේ බයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා, දෙවියන්ටත් බය වෙනවා, තැති ගන්නවා, කෙලෙස් සහිතයිනේ. එතකොට කෙලෙස් සහිත දෙවියන්ටත් බිය තැති ගැනීම ඇති වෙනවා. එතකොට මායාට පංචකාමයන් තුල ඉන්න හැමෝම මායාට වසඟ වෙච්ච පිරිසක්. එතකොට ඒ වගේ දෙවියන් ඒ ධර්මයේ දියුණු කරන අයට උදව්. දැන් මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සුත් මායාට වසඟ වෙලා ඉන්නේ. හැබැයි සීල් රකින්න අයට උදව් කරන අය කොච්චර ඉන්නවද? බණ භාවනා කරන අයට උදව් කරන මිනිස්සු කොච්චර ඉන්නවද? ධර්මයේ වඩන අයට දම් පින්කම් දෙන උදව් උපකාර කරන, කුටි හදලා දෙනවා, පන්සල් හදනවා, විහෙර විහාර හදනවා, ධර්මයේ හැසිරෙන අයට උදව් උපකාර කරනවා, බණ භාවනා කරනවා, භාවනා වැඩසටහන් කරනවා, බණ කියනවා. ඉතින් යාළ මහරයත් බලපෑම් කරන. හැබැයි ඒක කරා කියන තමන්ගේ මාර්ගේ නවත්තන්නේ නැහැ. ඒ කියන්නේ දෙවියන් මේ පින් කරනවා කියන කුසල් පමණක්ම වඩනවා කියන එහෙමකුත් නැහැ. දෙවියෝ දැන් පින් කරනවා, ඒ වගේම කුසල් වඩලා නිවන් අවබෝධ කරගන්නම දෙවි උත්සාහ කරනවා කියලා හැම දෙවියෙක්ම. ඒ අතර හැම දෙවි කෙනෙක්ම නිවන් අවබෝධයටම උත්සාහ වඩන්නේ. ඒකයි දිව්‍ය ලෝකේ සුර අසුර දේවතාවරු කොටස් දෙකක් පෙන්නනවා. සුර දේවතාවරුන්ගේ නායකත්වය දරන්නේ ශක්‍ර දෙවියෝ. ශක්‍ර දෙවියෝ කියන්නේ සුවාන් වෙච්ච කෙනෙක්. එතකොට ශක්‍ර දෙවියන්ගේ මූලිකත්වයෙන් කටයුතු වෙන මේ සුර දේවතාවරු තමයි සම්මාදිට්ඨික දෙවිවරු නිවන් අවබෝධයට යොමු වෙච්ච බොහෝ දෙවියන් තෙරුවන් සරණ ගිය ධර්ම මාර්ගේ වඩන පින් කැමති ධර්මයේ වඩන අය. ඊළඟට මාරපාක්ෂික දේවතා කොටස් ඉන්නවා. ඒ අය අර කාමයන්ට බරයි, පංචකාම සැප සම්පත් වලට බරයි. ඒ අය ඒවට ඇලුම් කරනවා, අනික් අයත් එක්ක ගැටුම් ඇති කරගන්න දේවතාවරු ඉන්නවා. ඒ අය තමයි නිතර ඔය දජග්ග සූත්‍රයේ තියෙන සූරාසුර යුද්ධ, දෙවියන් අතර ඇති වෙන නිතර ගැටුම්, ද්වේෂයට බර, ගැටුමට බර දේවතාවරු කොටස් ඉන්නවා. ඉතින් ඒ අය දැන් අපි හිතමු වරුණ මේ වගේ දැන් අන්‍යාගමික කෙනෙක් ගැන හිතන්න. ඒ කෙනා ඕනෑම ආගම් වල ඉන්නවා, අනුන්ට උදව් උපකාර කරන. දැන් අපි දැක්ක මේ ගම් වතුර ওই ප්‍රශ්නවලදී පවා ඒ මිනිස්සුන්ට උදව් උපකාර කරන්න ආගම් ભેදයක් නැතුව ඉදිරිපත් වෙච්ච මිනිස්සු හිටියා ගොඩක්. එතකොට ඒ වගේ අපි හිතමු දැන් සමහර රටවල වල, විදේශ රටවල වල ගත්තත් ඉන්නවා ගොඩක් ඒ අය චැරිටි කියයි, ඒ අය ওই වෙල්ෆෙයා කියලා ඒ නම දාගත්තට ඒ අය දැන් ඒ අය කරන්නේ සමාජ සේවාව වැඩ. ඒ රටේ ඒයාලා තමන්ගේ ආදායමෙන් කොටසක් එකතු කරලා දිලිඳු රටවල වලට ගිහිල්ලා ඒවත දැවෙනවා කියන මොකද සියුම් ශරීරයන්නේ කෙලෙස් බලවත් වෙලා ද්වේෂයෙන් දැවෙනවා, රාගයෙන් දැවෙනවා, ඉරිසියාවෙන් වෛරයෙන් දැවිලා කෙලෙස් බලවත් වෙලා දෙවියන් චුත වෙනවා කියනවා. එහෙම චුත වුණොත් කෙලින්ම යන්නේ අපායට කියනවා. එතන පෙන්නවා මනෝ පදූසිකා කියලා දෙවියන් කෙලෙස් බලවත් වෙලා චුත වෙලා කෙලින්ම අපායට වැටෙනවා කියන එතන. ඉතින් ඒ නිසා අපිට පේනවා මේ ස්වභාවෙම මෙහෙන් යන අයම නිහිට යන්නේ. ඒ කියන්නේ දැන් ලෝකේ බැලුවාම හැමදෙරේ මේ මනුෂ්‍ය මේ හැම මේ තල 31 දිහාම බැලුවාම වැඩිපුරම අපාය පැත්තට යන අය තමයි වැඩි. අපාය පැත්තට පංච කාමයන් තුල ඉන්න අය අර පංච කාම සැප නිසාම ගැටුම් ඇති කරගන්නවා, ඉරිසියා වෛර ද්වේෂ ඇති වෙනවා. අපායගාමී සතර අපායේ මහ ගෙදර කරගත්ත පිරිසක් තමයි කාම ලෝකේ ඉන්නේ. මනුස්ස ලෝක, දිව්‍ය ලෝක ඔක්කොම. හැබැයි රූප අරූප බ්‍රහ්ම ලෝකවල ඉන්න අය එහෙම නෙමෙයි. පංච කාමයන් ඉක්මවා ගිහලා බොහොම ධ්‍යාන සැපෙන් ඉන්න, බොහොම නිවිච්ච හිත ඇති සමාපatti සුවෙන් ඉන්න පිරිසක් තමයි බමලෝ ඉන්නේ. ඔබ තේරුම් අරගන්න සහ ඔබ තීරණය කරන්න මේ පැති දෙකෙන් කොයි පැත්තට අපි යදෙන්නේ කියලා. විශේෂයෙන්ම මේ සිදුවෙන්නා වූ දේවල් එක්ක අපි කරන්නා වූ ක්‍රියාවන් එක්ක අපි කොහෙටද යන්නේ කියන කාරණේ අපිට පේනවා. හැබැයි අපි ඒ පිළිබඳව අවධානය යොමු කරන්නේ, අපි ඒ පිළිබඳව මේ මිදෙන්නට උත්සාහ කරන්නේ අපාය පැත්තට තමයි වැඩි වශයෙන් අපි මිනිසුන් යොමු වන්නේ. ඒ නිසා පින්වත් ඔබ පින්කම් කරමින්, ඒ වගේම වටිනාකම ජීවිතේ එක්කාසු කරමින් ඒ තත්ත්වෙන් මිදලා හොඳ පැත්තට යන්න වැඩි වශයෙන් නැඹුරු වීම කියන ආරාධනාව කරන ගමන් දුරකථන ඇමතුමකට අපි අවස්ථාව උදා කර දෙන්න සෝදානම්. අයබවන් දුරකථනයේ සිට අපට අවස්ථාව තිබෙනවා. හෝ අයබවන්. ඔබතුමියගේ ගුවන් විදුලි යන්ත්‍රයේ ශබ්ද ටිකක් අඩු කරන්න අපිට එතකොට පැහැදිලි වහන්න පුළුවන්. නැත්නම් ප්‍රතිරාවේ නැවත ඇහෙනවා. ඊට පස්සේ ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව තිබෙනවා. අයබවන්. ඔව්. මට දැනගන්න ඕනේ මේ මොනවා හරි පින් වැඩක් කරාම මේ ප්‍රාර්ථනාව කරන්න ඕනද? මට එහෙම හිතට එන්නෙම නෑ. මං කරනවා ඒ වගේ වැඩ හරියට ප්‍රාර්ථනාවක් එන්නේ අරමුණකින්තරව. එහෙම ඔය ඇත්තම බුදුරජාණන් වහන්සේ පෙන්වන දැන් ප්‍රාර්ථනාවක් හැටියට අපි කරනවා නම් එකම ප්‍රාර්ථනයක් තියාගන්න කියන මේ රැස් කරගන්න සියලු පින්මට නිවන් අවබෝධයටම උපකාර වේවා කියන ප්‍රාර්ථනාව. ඒක නිස්සරණ අභ්‍යාසයෙන් කරන ප්‍රාර්ථනයක්. ඒ කියන්නේ සසරේ මිදෙන්න නේ ප්‍රාර්ථනා කරන, සසරේ ඉන්න නෙමෙයිනේ. දැන් සමහරු ප්‍රාර්ථනා කරන්නේ දෙවි කෙනෙක් වෙන්න, මට දිව්‍ය සැප සම්පත් රජෙක් වෙන්න, සිටු තනතුරු ලබන්න, අර විසාකා සුමනා සුජාතා වගේ මටත් මේ වගේ සැප සම්පත් ඇතුව උපදින්න. එකෝ ඒ වගේ සමහරු තමන් ප්‍රාර්ථනා කරන එක ලස්සන ශරීරයක් ලබන්න, මට මේ වගේ ආභරණ ඇතුව උපදින්න, ඒ තමන්ගේ ඒ ලෞකික ප්‍රාර්ථනාවල් තුල පිනේ ස්වභාවය තමයි පුඤ්ඤානි නාම සුකස්සේතං අදිවචනං කියලා. පින කියන්නේ සසර සැප ලැබෙන දේවල්. ප්‍රාර්ථනා කරත් නොකරත් ඒවා පිනෙන් තමන් රැස් කරගන්න, පිනෙන් තමන්ට සැප සම්පත් ලැබෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, බිය ද්වේෂයේ මේ ඉරිසියාවල් කුහකකම් මේවා නැති වෙන විදිහට අපි දන් දීලත් අපි ප්‍රාර්ථනා කරන මගේ හිතේ මේ දන් දීම තුලින් මේ ලෝභ ද්වේෂ මේවා යටපත් වුණා. එතකොට ඒ තුලින් මට මේ සියලු කෙලෙස් මේ හිතේ තියෙන ආශ්‍රව සියලු කෙලෙස් ලෝභ ද්වේෂ මොහාදී සියලු අකුසල් ප්‍රහාණය කරගෙන නිවන් අවබෝධ කරගෙන මේ භයානක සසරෙන් මිදෙන්නම මේ කරන පින උපකාර වේවා කියන ප්‍රාර්ථනාව. ඒක තමයි දාන පාරමිතාවක් බවට පත් වෙන්නේ. අපි හඳුන්ගින් අර මේ ඔබවහන්සේ අර මුලින් කියපු කාරණා එක්ක මේ ස්වභාවික විපත්තීන් එක්ක අපි සමාජයේ මනුෂ්‍යයන් විදිහට අපි කරන දේවල් අධර්ම රාගය විෂම ලෝභය මිත්‍යා දෘෂ්ටිය මේවා තමයි අපිට දැඩිව බලපාන්නේ කියන කාරණේ. දැන් අනාගත පරපුර අපි දරුවන් දිහා බලන විට නැත්නම් ලැබෙන්නේ ඉන්නේ දරුවන් අනාගතයේදී බිහි වෙන්නේ ඉන්නේ දරුවන් මේ දරුවන් පිළිබඳ බලනකොට මේ තත්ත තවත් සෝචනීයයි. මොකද ඒ අයට මේ ධර්මයේ කියා දෙන්නට හෝ ඒ මිනිස් මනුස්සකම හඳුනන්නට ගුණධම් වඩන්නට තියෙන මාර්ගය අහුරලා තමයි වැඩි වශයෙන් තියෙන්නේ. ඔව් ඇත්තටම අපි බලමු වරුණ දැන් අපි තේරෙන විදිහට නිකන් හිතන්න දැන් මේ ඉන්න પરම්පරා තුනක් ගැන හිතන්න. එහෙමයි. දැන් ඉන්න අපිම අපි අපේ අත්තලා මුත්තලා කිත්තලා පනත්තලා පැත්තක තියලා. ඔව්. දැන් මේ ඉන්න ආච්චිලා සීයලා. ඊළඟට ඉන්න අම්මලා තාත්තලා. අපේ પરම්පරා තරුණ දැන් ඉන්න ළමයි. ඔය પરම්පරා තුන හතරක් දිහා බලන්න. එතකොට දැන් මේ ආච්චිලා සීයලාගේ ඒ තියෙන ඒ දැන් ඇත්තටම අපි බණකට ගියත් අද මුතු කුඩයක් අල්ලන්න හරි පහදෝවණේ කරන්න හරි අඩු ගානේ ගාතාවක් කියලා වඳින්න හරි අර ධර්මාසනයක් හදන්න හරි ඔය සමහරලාට පිරිතකට පහම් පැලක් හදා ගන්න හරි ඕක දන්නේ අර ආච්චිලා සීයලා ටිකේ පරණ සීයලා ටික ඔය කීප දෙනේ ආච්චිලා ටික විතරයි හතලියෙන් එහා කටි තමයි ඔය තරමක් හොදන්නේ ඒ ටික විතරයි ඔය තියෙන වත්පිලිවෙත් ටික හරි හාමුදුරු කෙනෙකුට වඳින්නේ මෙහෙමයි දැන් පරණ අය වඳිනකොට සමහරලා සාලුව එලලා ඒ වගේ වගේ සාලුව එලලා බොහොම ගාතාව කියලා බොහොම සද්ධාවෙන් ඒ වඳිනවා එතකොට මුතු කුඩේ ඉහළ නැහැටි ඒ දැන් පිරිතකදී පවා දානකදී පවා මේ වත්පිළිවෙත් ටික දන්නේ ඒ પરම්පරාව විතරයි. එතකොට දැන් අපිට පේනවද ඊළඟ પરම්පරාව දෙක යනකොට දැන් ඔය ඉන්න වැඩිහිටියෝ ටිකක් නැති වෙලා ගියහම අනාගතේ අඩු ගානේ මේ දන්නේ මොන තාක්ෂණියත් එක්ක කොහොම හරි අමුතු බණක් තමයි යන්න වෙන්නේ කො මම මේ ඊයේ පෙරේද දැක්කා මේ රොබෝ යන්ත්‍රයක් හදලා තිබෙන හාමුදුරුව කෙනෙක් වගේ බණ කියන මම හිතන්නේ අන්නේ ඒවා තමයි ඉස්සරහට බණට යවන්න වෙන්නේ ඉතින් ඒ නිසා දැන් මේ ඉන්න දැන් නිකන් හිතන ඔය ඉන්ටර්නැෂනල් ස්කූල් යන නිකන් මම දඩා ගාගෙන ඉන්න ඔය પરම්පරාවල් අනාගතේ මේ තියෙන ගුණධර්ම ප්‍රතිපක්ති මේ සංස්කෘතිය රකීද නැහැ ඉතින් ඒ නිසා මේ પરම්පරා දෙක තුන යනකොට ඉවරයි අපිට පේනවා මේ යන අපි අරගෙන යන මේ ගුණධර්ම මේ પરම්පරාවල් ඉතින් ඒ නිසා තමයි මේ ස්වාමීන් වහන්සේලා පුළුවන් තරම් මේ පොයේ දවස්වලට දහම් පාසල් ඉවරන දරුවෝ මේ දහම් පාසල්වල යම් කිසි මට්ටමකට මේ ගුණධර්මයක් පවා කියලා දීලා යම් මට්ටමකට මේ දරුවන්ගේ හරි මේ પરම්පරාවල් ටිකක් හදන්න උත්සාහයක් ගන්න. නමුත් මේ යන ක්‍රමයක් එක්ක අපිට පේනවා ඒ තත්ත්වෙ නැතිලා තින් දැන් නිකන් හිතන ලංකාවේ සිංහල බෞද්ධ නමින් හිටපු හොඳ ව්‍යාපාරික ප්‍රජාව ගැන නිකන් හිතන් අතීතේ પરම්පරා දෙක යනකොට ව්‍යාපාර ටික වැටලා ඉවරයි. ඒකට හේතුව දැන් සමහර අපි දන්නවා සමහර ලාවට අපි මම හොඳට දන්න සමහර පවුල් ඉන්නව වරුණ පවුලේ එක්ක පුත්තු දෙන්නයි. මේ අය කරන්නේ මේ ලංකාවේ හොඳ ව්‍යාපාරිකයෝ. දරුව දෙන්නම ඉගෙන ගන්න යවන පිටරට එක්කෙනෙක් එක්ක ඉංගලන්තෙ එක්කෙනෙක් ඇමරිකාවේ. ඒ ළමයි ඉගෙනගෙන අවසන් වුණාට පස්සේ ආයි මේ රටට එන්න කැමති නෑ. එතකොට ඒ රටේ ඒ සංස්කෘතිය සීල ගත්තා. එහෙම ස්වභාවයක් තිබුණා. එතකොට ඒ પરම්පරාවල් දැන් මේ ඇවිල්ලා දැන් මේ වෙනකොට අද ඉන්න පොඩි එවුන් අද ස්මාර්ට් ෆෝන් එකත් එක්ක අර Facebook එකත් එක්ක ඉන්ටර්නෙට් එකත් එක්ක සමහරු ගෙදර පස් දෙනා කොම් පහක ෆෝන් එකට ඇන ඇන ඉන්නේ. ඒ කියන්නේ හන්දරේ මේ දියුණුවක් නෙමෙයි මේ මේ මේ දියුණුව පේනවනේ එතකොට. අම්මලා තාත්තලා දරුවෝ එක්ක කතාවක් නැහැ දරුවෝ සහෝදරයෝ එක්ක කතාවක් නැහැ පස් හය දෙනා එක එක සිහින ලෝකවල දරුවෝ පස් දෙනෙන්න පස් දෙනා ෆෝන් පහක් අතේ තියාගෙන කොන් පහකට වෙලා ෆෝන් එකට ඇන ඇන ඉන්න දවසම එතකොට ඒ ළමයින්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම යන්නේ මේ තාක්ෂණියත් එක්ක කම්පියුටර් එක ෆෝන් එකත් එක්ක ගත වෙනවා මිසක් අම්මා තාත්තා ආච්චිලා සීයලා ගුණධර්ම මේව මොනවත් නැති කාලයක් එනවා. තව પરම්පරාවදයක් යනකොට නිකන් අමුතු සත්තු වගේ අර රොබෝලා වගේ කූරු ගහගත්ත එහෙම මෙහෙ වෑරෙල්ල ගත්ත අමුතු කොටසක් තමයි අපිට අනාගත પરම්පරාවෙන් දකින්න ලැබෙන්නේ. ඒකට ඔය වගේ પરම්පරාවක් අපේ සංස්කෘතිය අපේ මේ තියෙන ගුණධර්ම අපේ බුදුදහම මේ රේඩියෝ ඔස්සේ අති දීර්ඝ කාලයක් වසර 10ක net ගමන් මගේ වැඩිම කාලයක් අපත් සමගින් මේ දහම් මඟ තුල අපව නැඹුරු කරවමින් අපට ධර්මයේ කියා දෙන ස්වාමීන් වහන්සේ තමයි පූජනීය කලිකම ඥානදීප හඳුනන වහන්සේ. උන්වහන්සේ මින් පරිබාහිරව වැඩසටහන් පවත්වන විශේෂයෙන්ම භාවනා වැඩසටහන් සදාම් වැඩසටහන් ලංකාවේ විවිධ ස්ථානවල පවත්වමින් ඔබට ධර්මයේ කියා දෙන්නේ මිනිසුන් හැටියට ලැබුණු මේ මානව ජීවිතයේ දුර්ලභව ලැබුණු මානව ජීවිතයේ අපට ලබන්නට පුළුවන් උපරි තත්වයට යන්නට අපි මඟ පාදා ගත යුතුයි කියන ප්‍රධාන තේමාව පෙරදරි කරගෙන හිත විශේෂයෙන්ම නිවන් මඟ කෙසේ වෙතත් නිවන් මඟට යන්නට බැරි වුණත් අපි සුගතිගාමී තත්වයකට අපේ හිත වඩන්නට මනුසකම් හඳුනන පිරිසක් බවට පත් කරන්නට අපට අපේ හිත මෙහෙවන්නට හැකියාවක් තිබෙනවා නේක වඩාත් වැදගත් කියන කාරණාව මත පදනම්ව උන්වහන්සේගේ දේශන සිදු වෙන සාකච්ඡා සිදු වෙන සදාම් වැඩසටහන් පැවැත්වෙනවා. එවැනි වැඩසටහන් විවිධ පැතිවල පැවැත්වෙද්දී මීළඟ කොළඹ වැඩසටහන ජූලි මාසේ 5 වෙනිදා කොළඹ හත බෞද්ධාලෝක මහතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ පැවැත්වෙන්නේ ජූලි 5 වෙනිදා. අපි ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා හිතේ ඇති දුක්ගිනි නිවාගෙන සසරේ යන ගමන් මාර්ගයේ නිමාව දකින්නට මේ ගෞතම සසුන තුළ ලබන්නට පුළුවන් ධර්මයේ උතුම් බව තමන්ගේ ජීවිතය තුළින් අත්හදා බලන්නට කියන කාරණේ ඒ ආරාධනාවත් සිදු කරමින් උන්වහන්සේ කරන්නා වූ සත් කටයුතු නිරන්තරයෙන්ම net අහන අපේ ඇත්තු අපෙන් විමසනවා ඒ කටයුතු පිළිබඳ දැනගන්නට ඒවා සමගින් අත්වල බැඳගන්නට මෙන්න මේ දුරකථන අංකයන්ගෙන් විමසා දැනගන්න ඔබ 01152 245 255 245 255 එවැගේම 071 86 710 86 071 86 710 86 දුරකථන අංකයේ විවෘතයි. ඒ ආරාධනාවත් සිදු කරමිනුයි අද ඉරිදා සිත්නේ තසපෙන් අපි සමුගන්නේ අද මේ උතුම් වැඩසටහන වෙනුවෙන් මැදිරියට වැඩම කොට වදාළ ශ්‍රී ඥානදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක පූජනීය කලිකම ඥානදීප හඳුනන හස්සයට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් වූ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි අද ඉරිදසිත් නිතසපුවෙන් සමුගන්න ඔබට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින්. මිතුරා සිටිනා